සම්මා සම්බුද්ධ සරණයි. අපි ඊටම ගෞරවයෙන් ඊලසින්ම අතිශයින්ම කෘතඥතා පූර්වකව තථාගතයන් වහන්සේට සම්‍යක් සම්බුදු ජානන් වහන්සේට අපි වන්දනීය සාසුන් වහන්සේට නමස්කාර කරමු. අද අපි සාකච්ඡා කරන්න හිතාගත්තේ ආපන සූත්‍ර. ඒක තියෙන්නේ සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්ති. එතකොට ඉන්ද්‍රියන් කියන්නේ මොනවද කියලා අපි හැමදාම අහලා තියෙනවා, දන්නවා. ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් කියන්නේ මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේදී ඇති වෙන සද්ධා, විරිය, උත්සාහය, සති, සතිමත් බව, සමාධි සහ ප්‍රඥා. ඒවා අපි දන්නවා වචන වාසේ. අපට මේ ගමන් මාර්ගය පිළිබඳව විශේෂයෙන් මේ ධර්ම සාකච්ඡාවේදී අපි ඕනෝ උනන්දු කරගන්නවා. මේ සූත්‍රය පදනමට ගන්නවා පමණයි අපි සාකච්ඡා කරන්න. තමන්ගේම ගැඹුරුම හදපත්ලි පොදු බාහින් කියන අපි ආත්මය කියලා කියන්නේ අපි දන්නවා මේ පැවැත්මේ මූල ස්වරූපයට. ඒ කියන්නේ මේ ජීවිතේ මෙතන මුළු ගැඹුරුම ආත්මෙන් එන්න ඕන. හදවතින්ම එන්න ඕන, මත සත්‍ය අවබෝධය කරගන්න ඕන. මොකද්ද මේ සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ කිව්වේ කියලා. එතෙන්දී ඒක ආවහම ඒක අර බෝධිචිත්තය බාලුණාවා. ඊට පස්සේ බොහෝ දේවල් හැලෙන්න පටන් ගන්නවා. අඩුපාඩු සිද්ධාන් වෙන්න පුළුවන්, සීල් කැඩෙන්න පුළුවන්, සමාධිය නැති වෙන්න පුළුවන්, මනස කුර්ථ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මනස මොනවද කියන්නේ, මේ සමාහිත නොවි උද්දත් භාවයේ තෙන්න පුළුවන්, දුක් දුක් නැසෙන්න පුළුවන්, රෝගී ෆීල් පසු බහින්න පුළුවන්. ඒ වුණාට අර ගැඹුරින්ම ආපු අර බීජය තියෙනවා නම් ඒ අනිත් හැම දෙයක්ම එකට වාසිදායක ලෙස ආරව ගන්න පුළුවන් වෙනවා. සත්‍යවත්සේ දේ තමයි මට මේක කරගන්න ඕන. කාටවත් බය නෙවෙයි, කාගින්වත් සහතික ගන්න නෙවෙයි, කාගින් හරි වැඳුම් පිදුම් ලබන්න නෙවෙයි, මූලිකේ වෙන්න නෙවෙයි, එහෙම නෙවෙයි. මට මේක කත්ත මේ කිව්වේ කියලා අවබෝධ කරගන්න තියෙන පහයි. පවතින රූපේ වින්දන මතක උළුහරහන මතක, ඊට පස්සේ මනසහරහන සිටිවිලි වර්ග මං ගොඩ ගහ ගන්න જાති. ඊට පස්සේ මේ දැනෙන ගතියක් තියෙනවා. අපි කියනවා විඥාන කියලා. මොකද්ද මේක තියෙන බව? මේක පණ ගැහෙමින් තියෙනවා. දැන් ඒක ඔය තේරුම් ගන්න. ඒකයි තේරුම් ගන්න කොහේවත් යනව නෙවෙයි. නිකනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය, කුද්දකනිකාය, අභිධම්ම පිටකය, ඒව ඔස්සේ යනව නෙවෙයි. එතකොට ඇත්තෙම යෑමකට වාචා තමන් ළඟට කිට්වීමක් වෙන්නේ. තමන් ළඟට ඇවිදගෙන යනවා. තමන් ළඟ තමන් තමන්ගේ දුරවල අර ගන්නවා. තමන්ට තමන් මුණ ගැහෙනවා, හමු වෙනවා. තමන්ගේ ශරීරය මුණ ගැහෙනවා, හමු වෙනවා. තමන්ගේ වින්දන මුණ ගැහෙනවා, හමු වෙනවා. තමන්ගේ ශරීරයේ චලන තමන්ගේ ශරීරයේ දියර වර්ගයේ ගොරෝසු වර්ග හමු වෙනවා. තමන්ගේ ශරීරයෙන් වින්දන හමු වෙනවා. එක එක මතක જાතික එක මතක් විහපංකක් නෙවෙයි, මතක් වෙන කාට මතක් කියලා. පුතුව ජීවහම් පුතුව මතක් කියනවා, අඹ කිව්වම අඹ මතක් කියනවා, කොස් කිව්වම කොස් මතක් කියනවා, ටෙලිෆෝන් කිව්වම ටෙලිෆෝන් මතක් කියනවා. ගෑනු මිනිස්සු මතක් වෙනවා, සිටියම් මතක් වෙනවා, රටවල් මතක් වෙනවා, ගෝඥාන මතක් වෙනවා, කාර් මතක් වෙනවා. ඒ ඉන්සක්ක කාටත් වෙනවා. මේ කතා කරන එක්කෙනාට ටයර් මතක් වෙනවා. උකටේට ටයර් එකක් මතක් වෙනවා. මේ පොත්තක් මතක් වෙනවා. පුටුවක් මතක් වෙනවා. බුදු පිළිමයක් මතක් වෙනවා. උත්ගය මතක් වෙනවා. ඉච්ඡකෝටි මතක් වෙනවා. ඒකෝටි මතක් වීම කියන જાති ඊතරම්ම වැදගත් දෙන්නේ නැහැ ඒකෝටි. ඒ නිසා මේ හපංක එකපත් යුනික් නෑ මෙතන. එකපත් හපංකක් නැහැ මෙතන. ඕඩින්ක හමු කරගන්න තමයි. ඊට පස්සේ හදාන්නේ. ඊට පස්සේ සිතිවිලි එනවා. අර මතක් වීම වලට මම එක එක විදිහට උත්තර දෙන්න හදනවා. උත්තර දෙන්න හදනකොට ආසාවෙන් තරහව කම්මැලි කම ඉඳීට ඇති වෙනවා. ඒ ඉඳීට නේ බොහෝ විතිතෝවා එක එක සිතිවිලි වර්ග ඇති අපි දන්නවා. ඊට පස්සේ මේක දැනෙන බවකුත් තියෙනවා. ඒ දැනෙන බව තමයි මේක පැතිරිලම තියෙන්නේ. ඒක මැරෙනකන් තියෙනවා දැනට. ඉතින් ඔය මේ Taman ළඟට කිට්ටුවෙන්ට කිට්ටුවෙන්ට බලන බලන්ට හැබැයි අපි දන්නවා සීල තියෙන්නට ඕන, ඉන්ද්‍රිය සංවර තියෙන්න ඕන, ටිකක් උත්සාහ ගන්නට ඕන, කැපකිරීම කරන්න. ඉතින් ඒව කරන්න පටන් ගත්තාම කොහෙන් හරි එක එක જાතින් එනවා. අද ඉන්දියානු කතාව මම බුදුනු කරලා කිව්වොත් මේ බොහොම සිල්වත් තාපසේකුයි සිල්වත් ධනවත් කෙනෙකුයි හිටියලු ඒ රටක. එන්නම ඉතින් බුදුහාන්තරදලා මේ හැමදාම දෙවියන්ට පින් දීලා සාතුර් මහරජිකේ හරි ඔක්කොම සක්‍ර දෙවියන්ට ඉල්ලා සිටිනවා මේ මට වරමක් දෙන්න, මට කරදරයි මේ, මට දෙන්න ටිකක් සතුටින් ඉන්නට විදියක් කියලා. එතකොට අර ධනවත් එක්කෙනාට හම්බුණා කහවණු ලක්ෂයක් හම්බුණා. අර තාපසයාට තිබුණේ පුංචි පිදුරු සෙවිලි කැල අසපුවා කුටියා. ඒ අසපුව සම්පූර්ණයෙන් ගිනි ගත්තලු ගමේ පිණ්ඩපාත ගිහිල්ලා යනකොට. එතකොට මාතලි හරි අන්තේවාසික දිව්‍ය පුත්‍රයවලු මට මේක තේරුම් ගන්න බැහැ. ඔබතුමා මේ මොකද්ද මේ? ඒ දෙන්නම යම් ඉල්ලීම් කරා, දෙන්නම හොඳ දෙන්නේ. එක්කෙනෙකුට කහමු ලක්ෂයක් ලැබෙන්න කියලා වරමක් දුන්නා. මේ අනිත් එක්කෙනාගේ තිබිච්ච පුංචි මේ පිදුරු සිවිල්ලපු තනකොළ හිවිල්ලපු කුටියක් අසපුවක් විනාශ වුණා කියලා. විනාශ ගිනි ගින්දර තිබ්බා කියලා. ඇයි කියලා එකට කිව්වලු මෙයාට තව සංසාරේ ගොඩක් යන්න තියෙනවා මේ ධනවත් එක්කනට. තාතව පින්කම් කර කර යනවා. අර තාපසතුමා නැත්තම් අර භික්ෂුව කියන එක්කනට පරිබ්‍රාජක හරි කවුරු හරි තාපසතුමාට තියෙන එකම ආසාවයි මේ තමන්ට පොඩි කාලේ ඉඳලා තරුණ කාලේ ඉඳලා ජීවත් වෙච්ච මේ තනකොළ පැල ඒ කුටිය විතරයි තියෙන්නේ. ඒක තමයි තිබිච්ච එක මාසාව. ඒකත් ඇතුළහම යා සංසාරයෙන් මේ විමුක්ත වෙන්න මාර්ග හොයාගන්න තම මෙතෙන්ට ඇල්ලා ඉන්නේ නැතු කියලා. ඔන්න ඔය වගේ අපට විශාල අභියෝගයන් එන්න පුළුවන්. ඒක කොහොම එනවත් දන්නේ. මුළු පැවැත්මම, මුළු චරිතයම, මුළු රැකියාවම, මුළු ශරීර සෞඛ්‍යම විනාශ වෙලයන්ට සුනාමියක් එනවා. කර්ම සුනාමියක්. අනේ ඒ වෙලාවට මම සත්‍යාබෝධය සඳහා යන කෙනා, මම කියන එක්කෙනා පොඩ්ඩක් අයින් කරලා කම්මස්සකෝමි කම්මදායදෝ කියලා හිතලා ඉතිරි හරිය සත්‍තාවෙන් කරගෙන යන උත්සාහයෙන් ඉතිරි හරිය කම්මැලි වෙලා ඉන්නවා නෙවෙයි ඒක කර කරනවා කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් එනකොට අර මං කී පටාචාරලාට කුළු කෙටියකින් ඔළුවට දුනා. තොතම ඇත්තෝ කිප්පා බිඤ්ඤා වුණා සමහර අය. ඒ වගේ වෙන්න ඕන සමහරලාට. සිද්ධාර්ථත් එහෙමයි. ඉතින් සසර පුරුද්ද නමුත් අපච්චිගෙන් ඉඩක් ලැබුණේ මෙන අවසරයක්. දැන් පුංචම්මගේ අපගේ තාත්තගේ සුද්ධෝදන මහරාජතුමාගේ නෙයි ප්‍රජාපති තුමී යසෝදරා උදව් කරන්න ඇති මේ සීරුවේ දුකෙන් ගාවි. නමුත් තීරණය ආවත් ඒ වගේ ලෞකික හෝ අලෞකික හෝ පැවැත්මේදී අපිට අභියෝගයක් තියෙනකොට මුළු විශ්වයටම කියා හිටින්න පුළුවන් කමක් තියෙනවා. ඒකින්ද සත්‍යාබෝධයේදී මේ ඒව වගේ මේකත් අපේ අධ්‍යාත්ම ජීවිතේනවා වගේම මේ ලෞකික ජීවිතයේදී මේ ආධ්‍යාත්මික ජීවිතයේදී ගැටලු වෙන්නේ ඉඩ තියෙනවා. යට සතුටින් මුහුණ දෙන්න ඕන. ඒ වෙලාවලා තමයි සීලානුස්සති, ත්‍යාගානුස්සති අවශ්‍ය වෙන බුද්ධානුස්සති. ඒ අත්‍යවශ්‍යයි. පොරබදන්න හොඳ නැහැ ආධ්‍යාත්මික මාර්ගයත්. රිලැක්ස් එකේ ඉන්න ඕන. ડિප්‍රෙෂන් එකේ දැන් අර ජෙෆ් ෆොස්ටර් වගේ කෙනෙක් ડિප්‍රෙෂන් එකෙන් පස්සේ තමයි හැමදාම කාමරේ දොර ඔල්ලන් දාගන්නවා. කවදාවත් නැගිටින්නේ හදවල් වෙනකන් මිනිස්සුන්ට ડિප්‍රෙෂන් ඇවිල්ලා බෙහෙත් ගැනීම නතර කළා කියන්නේ. එතකොට යාට මේ අහපු ධර්ම සාකච්ඡා විචුනාස්ලා මේ චාරි පොත්පත් කියපුවක් පාත මතක් වුණා මතක් කළා. ඒ තිබිච්ච එකම සත්‍යාවබෝධි මාර්ගයට හරවා ගන්නවා. අද දසදහස් ගානක උදව් කරන ගුරුවරයෙක් පාට පත්‍රේ නාවන්ත නිකම් බුරු කියන නෙමෙයි වන්ත. ඒ වගේ ඒ නිසා අපිට ඒ වගේ දේවල් එනකොට මතක තියාගන්න වෙන අපිට ඒක එහෙමමයි. ඉතින් ඒ නිසා මේ සද්ධා විදිය සති සමාධි ප්‍රඥා ඇතුලේ ඩිංගි ඩිංගි පැල දාන්න දලු දාන්න අවශ්‍ය කරන්තු සද්ධා කියන ඒවා ඇදි එන්න ඕන. සද්ධා කියනකොට පන්සල් යනවා කියනකොට ඒකත් ඒ සංගයක් ඒක විවරති කියලා නෙමෙයි. ඒක අංගයක්ම තථාගතයන් කියලා බෙදුවාම සූත්‍රයේ හොඳට ඒක පසුබිම තමයි ඔය කිව්වේ. ඉතින් ඒක නතර කරලා අපි මේකට හොඳ හැම් කන්නේ. ඒවන් මේ සුතං ආනන්දහාමුදුරුවෝ කියන්නේ මාත් මන් මෙන්න මෙහෙම අදහන් ලැබුණා. එක් කාලෙක එකන් සමයන් භගවන් ගේසු විහෙති. අර අංග මගද රාජ්‍යම් තියෙන එක අංග කියන ඒ දිස්ත්‍රික්ක නැත්තං ඒ පලාතේ ප්‍රොවින්සෙක ආපනන් නම් අංගානන් නිගමු. ඒ අංග රටේ අංග මගද රටේ අංගේ මේ බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය පාලනය තිබුණ එකේ නිගමයක් තිබුණා. වෙළඳ නගරයේ හකේ ආපන කියන ගාසිකෙ හිටියා. බුදුරජාන් වහන්සේ ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ එතන ඉඳලා තියෙනවා. එහිදී කදාසක බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන්ට කතා කරනකොට සාරිපුත්තාට කිව්වා මෙහෙම, "යෝසෝ සාරිපුත්ත ශ්‍රාවකෝ, මේ ආර්ය ශ්‍රාවක කෙනෙක්, ආර්ය ශ්‍රාවක කියන්නේ මේ මාර්ගයට පිළිපන් කෙනෙක්. ඒ නිසා තමයි අපි හැමදාම මේහිදී කියන්නේ සිංහල වෙන්න එපා, බෞද්ධ වෙන්න එපා, ස්ත්‍රී වෙන්න එපා, පුරුෂ වෙන්න එපා, භික්ෂු වෙන්න එපා, ගිහි වෙන්න එපා, ආර්ය ශ්‍රාවක වෙන්න." එතකොට ඒක හොයන්නේ අන්තලීසි. එතකොට තථාගතේ ඒකාන්ත ගතෝ අභිප්පසං කවුරු හරි සාරිපුත්ත මේ ආර්ය ශ්‍රාවකෙක් මේක අර ගැඹුරුම හදපත්ලිම මේක කර සත්‍යාබෝධයේ මේක විවර කරලා බලන්න ඕන. තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියා දුන්නේ හොයා ගන්න ඕන මිනිසින් සිංහල නෙමෙයි දැන් ආර්ය ශ්‍රාවකෙක්. අපුදර හම්බලද සාරි කරු දැකලා තියෙනවා. මොකද ඒ දෙන්න ළඟ මට තේරෙනවා යමක් තියෙනවා. මම බලන්නුනේ අන්නේ නේද. ඒක සාරබුත් හාමුදුරුවෝ එහෙම ඒකන් තථාගතයන් වහන්සේගෙන ඒකන්ත ගත එකන දැක්කම දැන් කණියා තථාගතයන් වහන්සේ දැක්කම එතන මේ කියන දේ හරි උනාසි කියන කාරණා උනාසි පැවැත්ම මේක හොයලා බලන විදිහ ඔක්කොම පෙන්නහම ඒකන්ත ගන්න නිස්තර එයා ඒකාන්ත වශයෙන් ඩෙෆිනිට්ලි තථාගතයන් වහන්සේ ආදරේ කියන්නේ මේ ආදරේ කියන්නේ මේ ශ්‍රද්ධාව කියන්නේ ඒ අපි තේරුම් ගන්න අපිට නිකන් හිතවස ගන්න විතරයි කියන්නේ හොඳයි නැත්නම් මේ නිදි ආධ්‍යාත්මික නිද්දකට යවන්න නෙවෙයි මේ සාකච්ඡා කරන්නේ අවසල මේක තේරුම් අරගෙන මේකට එන්න කෙලස් නින්දෙන් අවදි වෙන්න අපි පසන් කියන හොඳම පැහැදිලි වෙන තථාගතයන් වහන්සේ. නැසෝ තථාගතේවා තථාගත ශාසනේවා කංකේයවා විචිකිච්චේවා. එහෙම කියන තථාගතයන් වහන්සේ කියන හෝ තථාගත කියන්නේ සත්‍යාබෝධි මාර්ගයට සුගතව ගිය කෙනාට. කවුරුන් හෝ සත්‍යාබෝධි කරගන්න. ඒකට මේ පත්‍රකල්පේදී සිද්ධාර්ථ ගෞතම කියන්නේ ඒ පුජ්‍යල භාවයේ මතිච්ඡාපි බුද්ධං කුසම සම්‍යක් සම්බුද්ධි ලබා ගන්න පුදු කියලා. ඒසව වාචි තථාගත. ඒ කියන්නේ ඒ සත්‍යස් එකට තක් මේක මුළු පැවැත්ම අර දිය වෙලකි. ඒ තථාගත ශාසනේ උන්වහන්සේ ගිනත් වන පණිවිඩය වාසිත පස්සේ කිව්වා මෙහෙම පැවැත්මක් ලෝකේ තියෙන්නේ කෙලවරක් පේන්නේ නැහැ. තත්පරයකට උන්වහන්සේට කල්ප කෝටි ගාණක් දකින්න පුළුවන්. ඒ කෝටි කෝටි මිලියන බිලියන ගාණක් පැවැත්මේ ස්වરૂපයට බැලුවහම පේන්නේ නැයි ඉතර වෙනවාද කියලා මේ පැවැති පැවැති නැහැ. උපාදානක් කන්ට දුක් විඳින්නේ නැහැ. සොතම මේකට විසඳු වාක් හැටියට වාක් හැටියට එකම විසඳු වාරියක් කිමගේ කියලා තේරුම් ගන්න ආදරෙන් කරුණාවෙන් දයාවෙන් මහා ප්‍රඥාවෙන් කියලා. ඔන්න එක තමයි තථාගත ශාසනය කියන්නේ. ඒකේ කංකේය වාචිකි කියන්නේ. ඒක කොහොමද ඒක නම් මේක කොහොමද? ඒවා මේ පොදු ඔළු හරහා ප්‍රශ්න අපිට. අවුතේ මෙහෙම තිබුණා අරහතු මෙහෙම කිව්වා අරබණේ මෙහෙම කිව්වා. ඒවා දැන් අපි පහු කරලා තියෙනවා. දැන් මේක හරි ගෙදරද වැරදි ගෙදරද මං ආපු ගෙදර හරිද එහෙම කතා වන්න හරිතෙන් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ අංකේ හරි දැන් දොරත් අල්ලලා තියලා දැන් සපත්තු සිරි පුත්‍යාලවල කිප්පි ඔය බෞද්ධ සපත්තු සිරි ස්ත්‍රී පුරුෂ සපත්තු සිරි පුත්‍යාලවල කකුල් පිටකේ නේ වෙල්කම් ටු මයි ටිකින් ඇතුළට ඇවිල්ලා ඉන්නේ දැන් ඒකට දාන්නවා ඒකට ආය අහතයක් නෑ ඒකට මේ ආප හරි ගෙදරද වැරදි ගෙදරද කියලා ඒ වගේ අපි ආවේ හරියට කංකේයව විචිකිච්චේවා ඒක කොහොමද මේක කොහොමද කියා හිත හිතා ඉඳීද මාර්ගය ගැන අනිත් ඔය ඔළුවේ තියෙන ගත්ත මේ රසායන විද්‍යාව තාක්ෂණීය ඊට පස්සේ ග්‍රහ ලෝක වාසය ගැන දාර්ශනික මනෝවිද්‍යාව නිසා උළු හරහා යන ප්‍රශ්න ඇවිදයි කතා වෙයිද දැන් තථාගත ධර්මයේ සැකකරයි තථාගතයන් වහන්සේ කියන ඒක කොහොමද මේක කොහොමද දෙගිඩියාවේ ඉඳීද කියලා හමුද එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා යෝසෝ භක්ති අදිසාවකෝ මක්තන් පාලියයි කරන්න වක්කලාට ආදිසාවකය තථාගතයන් වහන්සේට සැබෑ ලෙසින් අපි කියන ජීවිත පරියන්තෙම කරණ ගිහිල්ල මුළු පැවැත්මම බාර දීලා තියෙන්නේ තථාගතයන් වහන්සේට. එහෙමනේ අපි වචනෙන් හරි කියලා තියෙන්නේ. කොට මමද එහෙම එක්කන තථාගතයන් වහන්සේ කියන කොහොමද වත් අර ඒක කොහොමද උන්වහන්සේ හරිද මේක ඇයි මෙහෙම වුනේ ඒක ඉන්නේ නැහැ දැන්. ඒක තියනවාද කියලා බලන්න ඕන විමසලා තමන්ගේම පපුවට පොඩ්ඩක් තට්ටු කරනවා තොඩ වෙට තට්ටු කළා අලෝ ඔය ආදි ශ්‍රාවකියත් ඔය දැන් මෙච්චර වයසයි ඔය කියනම මේකයි බෞද්ධ කියලා තියෙන පන්සිලුත් දන්නවා පාලිත් දන්නවා ගාතත් තුන්කාරසියක් දන්නවා මේ ඔහි සැබෙවි මෙසිද්ධාර්ථ ගෞතම ඒ බෝධිසත්වයන් වහන්සේගේ ගමන් මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවාද මට ඒකෙන් දුක් නිරෝධය දපා ගන්න පුළුවන් කියලා ඉතින් ගමනකට අවිල්ලද ඉන්නේ කියලා අහන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ආර්පුත්යන් වහන්සේ කියනවා සද්දස්සහි මාතේ අරිසවක සේවම් පාටිකංක. ඒ සද්ද සද්ධාවට ආව සද්ධා කියන වචනේ දැන් ගන්නවා. සත්තාගිතයන් වහන්සේට අතිශයින්ම ආදරේ කියන. ඩිංගක් නෙවෙයි දැනගෙන ධර්ම සාකච්ඡා දීපි ආදරේ කියලා කියන අගෞරවණීය සම්පූර්ණ දවල් ආනන්දාන්ත තිබුණේ යසෝදරා තිබුණේ බුදුහාමයන් ආදරය කෞරවාන්විත සෙනෙහස අන්නේ විදිහක අර හරි පුතු බුගල්ලාන් ලාට ඇති වුණේ ඒ සමාහෙන්දම ප්‍රතිසකෝලිතලට ඇති වුණේ දැක්ක ගමන් අන්නේ විදිහක් එහෙම එක්කනාට ආරි ශාවකයාට ඒකට බලන්න පන් ආරි ශාවකෙ කියලා තමන්ම අහලා බලනවා. යාට මෙන්න මේ දේ බලාපොරොත්තු වෙන්න වෙනවා ඒකට. දැන් අර්මාචි ගැඹුරුම ආධ්‍යාත්මි. මේක ඇවිල්ලා තියෙන්නේ. මට කරන්න ඕන කියලා ඇවිල්ලා තියෙනවා. එහෙම එක්කනා මේක බලාපොරොත්තු වෙන යම් ආරද්ධ විදිය විහෙදිස නන්දුවෙන් උදේ දවල් හවස ගෙවා ගන්නේ. ඉරිදට විතරක් නෙමෙයි. අද රවුම් වුණාම විතරක් නෙමෙයි. අකුසල ධර්ම කොයි වෙලාවද එන්නේ? ඒවා ඩිංගෙ ඩිංගෙ මනසින් නැයින් කරා. සමාහට පෙර දෙන්න ඉඳී තියෙනවා. මාර්යාගේ ඒ බිරිතිවිලි වැඩි, ඒ බුලත් පාර වැඩි, මේ ඉතල වැඩි. ඉතල කිව්වහම තේරෙන්නේ මාර්යාට නිසා. නමුත් ඒවා එනවා කාමයේ සමහත මුළු හදවත අත්මා විනිවිදගෙන යනවා. ද්වේෂයේ ඔළුව මනස විනිවිදගෙන යනවා හදවත. ඒ වගේම එන්න තියෙනවා. ඒවාගේ සරපාල කරගන්න ඕනේ. නිකම්ම නිකම් මේ ධර්ම අහු නැති පුදු ජනයා වගේ වැඩ කරන්නේ නැති වෙනවා. එයා ආරිද්ද වීඩියෝ විහිදිච්චටි අකුසලානම් ධම්මානම් පහනායි. ඊයර third class ඉති විලි වර්ග එනවානේ අපි කාටත් මේ කතා කරන එකනටත් තේනවා. ඒවා ආවහම ඩිංගෙ ඩිංගෙ මකල දාන්න වැඩි වෙලාවක් තියන්ත දෙන්නේ නැහැ. එතුණා උදේ එතුණා නම් දවල් 10 වෙනකොට ඉවර කරනවා. කෑමලා වැටුනා ඒ වෙලාවට කලින් ඒවා ඉවර වෙන්න ඕනේ. ඉරිසියාවල් කාම කෝප ඉවයි අභිජ්ජා දෝමනස් අභිජ්ජා ව්‍යාපාද කියා කුසලානන් ධම්මන උපසම්පදාය අපි කුසල කුසල කියන්නේ ඉගෙන ගන්න ඒ සත්‍ය ඔය ඉති පිට සත්‍ය එතකොට ඒ වටිනාකම තියෙන ක්‍රියාවලීන් සහ සිටිවිලි සහ වචන මාලාවල් ලං කරගන්න ඒවා ඩිපොසිට් කරා උපසම්පදාව කිව්වේ ඒක ලං කරගන්න මගේ ආධ්‍යාත්මික ගිනුම හැටියට මම ඒක ලබා ගන්නවා. මටම වෙන චෙක් මේවා මම ලියලා මටම චෙක් එක මටම මාරු කරගන්න පුළුවන් කම්ම බැංකුවට දාන්න ඊට පස්සේ. එතකොට අද දැම්මනම් ඒක ඒ වෙලාවම ඩිරෙක්ට් ඩිපොසිට් එකක් කරන එක ප්‍රතිඵල එනවා මට. කුසලානන් ධම්මාන සම්පදාය කාමවා ශරීරයේ ටිකක් ඒගෙන උනන්දු කරනවා. දැඩි ශක්තියක් ඇති. ඒ පැත්තේ යොමු කරන දල්ල පරක්කමු. තමන්ගේ උත්සාහය කියන එක ස්ථාවර කරගන්න ටිකක් විශිවෝෂි ඉන්නේ නෑ නිකන් කච්චාල් වෙලා. එහෙම නැතුව ඉදිරියට යන්න උනන්දුවක් ඇති කරගන්න. මොකද මේක මං දැන් අරය කියපු නිසා නෙවෙයි. අරයට වඩා මං හොඳ වෙන්න හරි අරයගෙන් සාක්ෂි ගන්න හරි මේ සුවාසක දාගාමි අනාගාමි පරිපලක් කියලා ඉතලේ කෙනකින් හරි නෙවෙයි දැන්. අනෙක් එක්ක දුරු බාරගත්ත කාර්යය තමන්ගේ දුරය පැත්තකින් දාන්න. මම ආර්ය ශ්‍රාවක භාවය ගැනනේ බුදුහාන්ත සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේට මම ආදරේ රසුන්දරා ආදරේ කළා වගේ වහන්සේ ගෞරවන්නේ ආනන්දාන්තරාති කියලා වගේ උපතිස්ස කෝලිතයන් ඒ ඇත්ත මහකාශ වගේ ඇත්ත ආදරේ කළා වගේ ධම්මදින්නා විසාක වගේ ඇත්ත වහන්සේට දැක්කු සෙනෙහස වගේ සෙනෙහසක් දැන් දළු දාන්න පටන් අරන් තිනේ ඒ බුද්ධියට පැල කළා ඒකේ දැන් පැල වෙන්න පටන් අරන් ඉන්සා ඒ ආරිසාවක දුර ඒ තරහතිරම මං දැන් අරගෙන තියෙන්නේ ඒක අයින් කරන්න නෑ දැන් මට ආයෙ බෑ මේක කරන්න කියලා ට්‍රෙසරිකම නැත්නම් ස්ටාෆ් පර්සන් බව නැත්නම් සෙක්ටර් බයින් කරන්න වගේ මං අයින් කරන්න නෑ දැන් කුසලයේ සුතම්මේසු ඒ කුසල ධර්මයන් ගැන තියෙන උනන්දුව ඒක හීන වෙන්න තරක අයින් කරන්න මං ඔය ආරිසාවකුණ ඇති එහෙම එකක් එන්නේ නැහැ දැන්. යම් හිසපන්තේ විද්‍යා සදස්ස ඉරින්දිය අර සත්තාව කියන කැතුරාම පුතුවාමගෙන ජීවිත පරියන්තව උන්වහන්සේව සරණ ගියාම තමන්ටම තමන් තේරුම් අරගෙන තමන් ඇතුළේනේ තේරුම් ගන්න තියෙන්නේ තේරුම් අරගෙන ඒක උත්සාහවත් නැහැ ඒක තමයි විරීත් ඒක නෝයත් තෝතර තථාගතයන් වහන්සේගෙන ආදරේ තිබුණාම අර අර දජග්ග සූත්‍ර කියවාගේ ඉඳිය බලන්ට කියලා බුදුහාම කිව්වේ මේ බය ආවම ජීවිතය ගැන මොනවද ආවම මේ තථාගතයන් වහන්සේ කිව්වේ බුද්ධහන් වහන්සේ තියෙන්න ඕන උඩට ඒ සද්දා වැඩි වෙන විදියට එන්න ඕන ඒක මේ අරසිය ගාථා තුලින් හරි තිබිසෝ භගවරහන් සම්මා සම්බුද්ධ ජාතරන් සම්පන්න වෙයි. මාදි ඒ සම්මණයන් වහන්සේ හමු වෙන්න ඕන. ගල් තලාවක වාඩිලා දූවිලි ගෑවිච්ච පොළොවක සමාහත පොඩි. පළසක් හරි මොකක් හරි කොළ ඩිංගක් අතුල්ල ඇති වාඩි වෙන්න සමාහතේක. අගනා සිල්පතුන් තියාගෙන ඉන්න මේ අභිමාන පුරුෂයාණන් හමු වෙන්න ඕන. විහාරගේ ඔය බුදුරසි ලයිට් බුදුරසි හිතන එක නෙවෙයි. මහා ක්ලේශිත මේ හමෙන්තෝ ළඟට ගිහලා සාරිපුත්තහගේ මහා ප්‍රඥාවෙන් නමුත් උන්වහන්සේ කොහොමද එතන වාඩි වෙලා ඒ සිද්ධාර්ථයන් වහන්සේට කතා කිව්වන් තැම් කන්දුවේ අන්නේ විදිහට ඊට පස්සේ ඒක තමයි දෙවෙනි එක තුළු විරීන්ද්‍රය තියෙන පටන් ගන්න ඊට පස්සේ සද්දස්සයි පාත්‍යාරිය සවක්ක සාරද්ද විරියස්. මේ සද්දා කියන කේ තිබුණා. දැන් සද්දා කියන එක අපි දන්නා මේ මේ පැය දෙකේදී අපි අර්ථකථන දෙන්නේ නොනිමිසෙනේ හද තථාගතයන් වහන්සේගෙන අය. ප්‍රේරයක් නැති ආදරයක් ගෞරවයක්. ඒක ඉමෝෂන් ලියවටක් තමයි. සම්පහන් ලක්ෂණ සද්දා කි මේකයි. ඉමෝෂන් එක එන ආදරයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්දා ඒක ඉදිරියට යන්න ඕන. ගිරිට යන විදිහට ගන්නට ඕන. එහෙම එක්කන ආදර වීර්ය ආරද්ධ වීර්යස මේක කරන්න ඕන කියලා දැන් වැඩක් පටන් අරන් තියෙනවා. දැන් ඔය ඇටි ආරාමය කර කර හිටියා. තා ටික කාලෙක මොහොස් මන්නතන පහුවත් නතර වෙනවා, වෙන අලුත් නතර වෙනවා. මුත්‍ර පද්ධති, ශ්වසන පද්ධති ඔක්කොම නතර නැහැ. වත් රෙන්ජම් මේක දාන්නත් බැහැ, සම්පූර්ණ මාළු කවන්නත් බැහැ, සුබ්බුන්නත් බැහැ. මුකුත් කරන්න බැහැ. ඊට පස්සේ ඔක්කොම අමාරු. ආය තනිස් නැට වෙන්නේ නැහැ, ඇඟිලි නැට වෙන්නේ නැහැ, ඇස් නැට වෙන්නේ නැහැ, දිව නැට වෙන්නේ නැහැ. ඒ චංචල භාවයෙන් නිසා උනන්දු වෙනවා. උනන්දු එක්කෙනා ඊට පස්සේ එයා බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙන්න මේ ජීතම් පාටිකම් කන්‍යා සතිමා භවිස කල්පනාකාරීව බොහොම අවධානාත්මකව තමන්ගේ පැවැත්ම ගැන ඉන්න. අර ප්‍රශ්නේ උරහම මේක කරනවා කියලා කතාවක් නෑ දැන් මෙතන. අර ડિප්‍රෙෂන් එක ආවනම් ඒ ගැටලුව ආවනම් ඒ වෙලාවට දදද්ද සූත්‍රේ වගේ. බුදුහාර කිව්වේ. ඒතොට පරිමේන සත්‍යනේ පක්කේන සමන්නාගතු හොති. නිපක භාවික කියන්නේ ඒ වෙලාවට කරන්න ඕනේ මොකද්ද කියලා දැනගන්න. නිපකීකීවේ කස්තානෝ තන උචිත ප්‍රශ්නාවකින් තැනට සුදුසුනවා කියන්නේ අන්න ඒකයි. තැන සුදුසුනෝ කිවිේක අධ්‍යාත්මකි. ඒ වගේම චිරකතම් චිරපාසිතම් චරිත අනුසරතම් තවත් තේන මේ මිට කලින් මේක ආවම මං කොහොමද වැඩ කෙලේ. මට මේ දුක ආවා ඒක මං මෙහෙම කල්පනා වුණාම තා මට දුකෙන් දුක් නිරෝධය ආවා. ඒක දුක නිරුද්ධ. එහෙම නැත්නම් මට මේ ගැටලු ආව ඒ ගැටලුවට මෙන්න මේ විදියට සම්භාව මිච්ඡා වාචා නිසා, කිසුනා වාචා නිසා, කිසුනා වාචා අහලා හරි කිසුනා වාචා කියලා හරි මේක ආවා. ඒ තුන සම්මා වාචා නිසා කියන්නේ අයින් කරලා කියන සම්මා දිට්ඨි නිසා එකයි වුණා කියලා තමයි තේරෙන්නේ. චිර කතප්පි චිර භාසිතම්පි සරිත අනුසරිත සතියක ලක්ෂණයක් අර පරම සත්‍යනේ පැත්තෙන් ඉන්නවා චිරකතම් චිරපාරිතම් පිසරිතං සර්තාව තමත මතක් කරන්න පුළුවන් ආපෝ යන්න පුළුවන් රීට්‍රැක් කරන්න පුළුවන් ගාත් දේවල් ගැන පුබ්බේ නිවාස නාස් පුබ්බේ නිවාසානුස්සති ඥානෙන්න තේරෙයි ඒ අනුස්සතියෙන් යයිස පන්තේ සති තදස්ස සතින් තියා මෙන්න මේ කියන ඒ සත්‍යනේ පක්ක භාවයයි සත්‍ය තවත් තියෙන ගැඹුරු තර සම්බුද්ධියන්ගේ වචන. අර ඊළඟේ කාරණේ කියනකොට ඒකයි මොකක්ද කියලා. එතකොට සති කදස්ස සතින්ද ඒ කියාට නෝ සතිමත් භාවය. මේක ගැන අවදිමත්ව ඉන්න බව තමයි සතින්ද. ඊට පස්සේ සාරිපුත්තන් වහන්සේ බුදුහාට කියන බත්තේ සද්දස්සයි අරිය ශාවකස්ස ආරද්ධ විරියස්ස උපත්ති සතිනු සම්තෙන් සද්දා තියෙනවා බුදුහාට කියන ආදරේ නොසෙල්වෙන ආදරයක්. ඒ වගේම මං උනන්දුවෙන් කවුරුත් කියපු නිසා හරි අනිත්‍යයට පේන්නේ නෙවෙයි. අර ගපුණු ගන්නත් නෙවෙයි. A+ බ්ලිප් B+ ගන්නත් නෙවෙයි. එහෙම නෙවෙයි. උසහය තියෙනවාද? ඊට පස්සේ උපස්ථිත සති තියෙනවා. සතිය කියන එක දැන් පවත්ව ගන්න පුළුවන් වැඩි කාලයක්. වැඩි කාලයක් කියන්නේ අමතකේනවා සමහරට රත්මදින කුඩේනවා දත් අද හොන්න දැන් දත් දුරුසු දෙත් දත් දැන් මොන තේමුවද? නමුත් දත්මදල අපෝ ඉලියට ඇවිල්ලා තමයි දැන් දත් මැද්දද කියලා දැන් ඒක කමන්නේ. අර ටිකක් කට තිබුණා නම් ඒ වගේ. එහෙම එක්කන වර්තිත සතිනෝ ඒතම් පාටිකංක මෙන්න මේ ඊළඟදී බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද්ද යන් ඔන්න වැදගත් වචනයක් වස්සග්ගාරම්මනං කරිප්පා අද ඒකයි සත්‍ය වැදගත් මේ දින වස්සග්ගරම් වස්සග්ග කියලා කියන්නේ වසජ්ජති කියන්නේ අත්හරිනු දැන් මොන හරි ලබාගන්න නෙවෙයි සත්‍යයක් තරහ තිනමක් ගෞරවයක් අනිත් අයගෙන් අවධානයක් ඒව මුකුත් නෙවෙයිද ඊළඟාත්ම තාවතින්සේ ආමේ හරියන්නවත් ඉල්ලා තවත් එහෙම නැත්නම් ඊට වඩා වැඩි සම්පත් ඇති විශාල මන්දිරයේ ඉපිසිලා ලස්සන ශරීරයක් ඇතුව මෙහෙම මෙහෙම කියලා එහෙමත් නෙවෙයි සක්කාරම්මනං කරිත්තා ලාභිස්සති සමාධි අද පංච නීවරණ ආදී වෙල යන මේ මාර්ගයේ කෙතන සමාධියත් එක්ක එනවා යාට. ලබිස චිත්තසේ එකගත. යාට බලාපොරොත්තු වෙන පුළුවන් අර සමාධිය උස්සක්කාරම්මණං කරිත්වා. ඒ අත්තරීම් පදනමක් මතින සමාධියනවා චිත්තසේ එකගත. ඒකට මේ ශාරීරියේ දැන් ශරීරය එක්කර ගවන් ගැනද ශරීරය දැන් නිකම් මේ කකර කක්වත් ටික අයින් කරලා දාන්න පුළුවන් ඒකයි කරන්නේ ඉතර අමාරු වන්නේ. බිවැටිච්ච අර කැලලක් වගේ. අත බිහිපු පේපර් ටවල් එකක් වගේ පත්තර කඩදාසියක් වගේ. කපල් දාපු නිය පොත්තක් වගේ. ඒකයි කරලා දානවා. නැත්නම් කපු කොණ්ඩේ වගේ. ඒක ඉතර අගයක් වෙන්නේ නැහැ. එහෙම වයින් කරන්න පුළුවන් දේශරහිතව. යෝහි සපන්තේ සමාධි තද සමාධි ද අන්න එහෙම කියන ලබන්නේ සමාධිය සම සමාධි ඉන්ද්‍රියකි. ඒක දැන් වේගවත් දෙයක් බවට පත් වෙනට තබයින් එකක් බවට පත් වෙන ප්‍රඥාව කියන විදිහට නිස්පාදනය කරා ජෙනරේටර බවට පත් වෙන එක ඉන්ද්‍රියකි. ශ්‍රද්ධා වීර්ය සති සමාධි ඉන්ද්‍රියකි වේකයි. එතකොට ඒ බුදුහාඳුර අපි බුදුරජාණන් වහන්සේ හමු වෙලා පන්සලේ නෙවි අනුරාධපුරේ නෙවි පොතක නෙවි එහෙම හමු වෙලා ඊට පස්සේ විරිය පටන් අරගෙන පටිච්ච සති වෙලා සමාහිත බවත් ලබාගෙන එහෙම එක්කෙනාට මේ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. යම් ඒවන් පජානිසෙත් ප්‍රජානනයක් කරන්න පුළුවන් මේගේ අවබෝධයක් එයාට එනවා. අනමතග්ගෝ කෝ සංසාරෝ මේ පැවැත් මේ මුල් කෙරවලක් නැමිල මට පේන්නේ මේ අහවල් තැනින් මේක ආවා කියලා. උබ්බා කෝටින පඤ්ඤාය මුල් කෙරවරක් හොයාගන්න බැහැ. දැන් බුදුහාර කිව්වේ නිසා මං පිළිගන්නවා දැන්. බුදුහාරෝ තාදරේ. දැන් මේක තේරුම් ගත්තාම යා තේරෙනවා. අවිජ්ජා නීවරණ සත්ත. මේ අවිජ්ජාවෙන් බැහිලා මේක තේරුම් යන්නත් මේ නියපොත්ත ඔලුකට මතකය සිටිවිලි වර්ග ඊට පස්සේ මතක වර්ග ඉන්දන වර්ග විඥාන ස්වરૂපේ තේරුම් ගන්න තියෙන. තණ්හා සංයෝජන තවතව ඕන කියලා තව පවතිනටත් ඕන තව ලොක්කෙක් වෙන්නටත් ඕන හිකියමදි විඳමදි පුරාජේ රූපයත්ව මාදි තව කියලා හිතාම හිතලා තව සැලසුම් කර නැත්තම් අත්‍යවශ්‍ය දේ සඳහා සැලසුම් කරන්න ඕනේ. ජීවිත ප්‍රයත්න සයිකින වෙමයි කියලා සන්දාවතන් සංසර්තා මේකේ තනින් තැනට ඇවිද සංචාරණය කළ මේ සංසාර ටුවර කියන කෙනෙක්ගේ මුලක් පේන්නේ නැහැ කෙනෙක් තේරෙන්න පටන් ගන්නවා. අවිජ්ජා යත්තේව සමෝකායස් ඔන්න හොඳ වචනයක් එතන. මේ අවිජ්ජා කියන සමෝකාය අඳුරු අඳුරු කුට්ටිය මේ අවිජ්ජා කියන අඳුරු කුට්ටිය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙච්ච ගියා. මෙයාට අර අර අනිත් ශ්‍රද්ධා වීර්ය සති සමාධි කියන ඉන්ද්‍රිය ටික ඒ තේබන් කරගෙන පටන් ගත්තාම Taman තුලම දැන් මේක මට මොනවානේ තියෙන්නේ කාවත් කිවන මට මොන අරයා කියන නිසා හරි අරහම් ස්වාමීන් වහන්සේ කියව මේ පොතේ තිබුණා කියලා නෙවෙයි මේක මගේ මහදවතින් ඇවිල්ලා මේ නම දාග තමන්ගේ නම කියලා තියාගෙන මෙන්න මේ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ තියෙන ශරීර සහිත ඉන්න මෙයාට ඕන දෙන්නේ. එහෙම තේරුම් ගත්ත එක්කෙනා ඊ අවිජ්ජා කාය නැති කර දෙන්න ගමම්ම සන්තමේත පදම් අනීතමේතම් පඤ්ඤයෙන් සබ්බ සංඛාර සමතෝ මේක බොහොම සූපක් නේද සාන්තයි නේද මේ தත්ති බොහොම උතුම් රසයක් නේද මේක තියෙන්නේ මේ සප්ප සංඛාර සමතේ හැම ලංකර ගැනීම අයින් කරන්න පටන් ගත්ත ගමන් ඒ ලංකර ගැනීම කියනකොට ගෙදර දොර විතරක් නේද මතක් වෙන්නේ පණ ගැහෙනෙත්තු ලංකර ගන්නවා පණ නොගැහෙනෙත්තු ලංකර ගන්නවා එක එක විදිහට දින අපි ලංකර ගැනීම ඔක්කොම ඩිජිටින් ගයින් වල යන තන්නක් විරාගෝ නිරෝධෝ නිබ්බානං ඒක තේරුම් ගන්න මේක සාන්තයි කියලා අපි ඔයගෙන ගන්නොත් යායිස බන්තේ පඤ්ඤා තදස පඤ්ඤින්ද්‍රිය මේකේ තුර් පඤ්ඤින්ද්‍රිය අර අර්ග තේරුම් ගන්න අපිට මෙතෙන් පුංචි කතාවක් අතේක මං වන්දනීව ගුරුරේක් ලක භාවනා අභ්‍යාසක දිඛාම හමුවින් හරියම ආවේ නමුත් දවල් භෝජනේ ඉඳලා භෝජනේ පස්සේ කවුරුත් එළියට යනවා කතා කරන්නේ කවුරු තාම තරුණ ඇත්තන සමහර කතා කරන දෙතුන් සියයක් හිටියනමුත් නිසාත් එන්නවට ඒ ගෞරවණීය පුතුමන් අනන්තරේ ඇවිදගෙන එළියට ආනකොට මං අයියෙන් කතා කරලා ඇයි දන්නේ කාවි මට ඒ විදිහට අනිත් අය බැලුවා මං ඒ නමින්ම කතා කළා පුතුමන් ඊට පස්සේ එයා බොහොම පවර්ෆුල් එයාගේ අත් දෙක ඒක අල්ලගත්ත ගමන්ම මේ යම් කන් ඇසලි කඳුළු ගැලෙන්න තරම් නෑ කොත් එයා අපිට ප්‍රශ්නයක් කතා කරන්න එහෙම වෙරිය එයා මගින් ඇවිත් ඔයා ඉපන්දිනේ ඉඳලා තව එයාට යන්ත මාස 10ක් එදාට ඔයා කවුද කියලා හොයාගන්න කිව්වා ඒ ගැඹුරුම දෙයක් යහපී ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දෙය. මට එක මතක් වුණා මේ ලා කියන්න හිතුවා නෙවෙයි නමුත් අර මේ භූත මිදන් කියලා තේරුම් ගන්නකොට තමයි එච්චරයි තියෙන්නේ. මේක වුණා කම්ම හේතු නිසා. උපා කෝටින පඤ්ඤා මේ මව් කුසට එන්න ගලින් තිතන් අපේ කිසිතවිල්ලක් න තව මතකයක් ඉතරේ. ඒ පුංචි මව කුසේ ටියුබ් එකේ පළපදියන් වුණා. ඊට පස්සේ දැන් ලොක් මහත් වුණා. ඒ වගේම කන්ද දීලා දැන් ලෙඩ රෝග හැටියේදී ආවා. අභියෝගයන් එනවා. ආධ්‍යාත්මික අභියෝගය, බාහිර අභියෝගය, මේ වගේම ලෞකික අභියෝගය, ආර්ථික අභියෝගය, සමාජ අභියෝගයන් එනවා. ත්‍රාභියෝගේන මාරභියෝගේන ඉවරම කම්ම දිනන්න හොඳ දෙයක් මේ සද්දෝ විපන් සෝබන්ති අරි ශාවකෝ පන්තේ ඒ ආදි ශ්‍රාවකයාට කොට සද්ධාව තියෙන එක්කනා පදහිත්වා පදහිත්වා මේ ඒවම් පදහිත්වා පදහිත්ව මෙන්න මේ විදියට උත්සාහ කළා උත්සාහ කළා උත්සාහ කළා මේ විදියට යලි යලි සතිමත්තල සතිමත්තල මතක් කරලා මතක් කළා සරිත්වා සරිත්වා ඒවන් සමාධිත්වා සමාධිත මෙන්න මේ අරින් මනස සමාහිත කරගෙන සමාහිත කරගෙන තමයි ඔන්න සෙල්ෆ් හේටර් ටයිම් කරන්න ඕන දැන් මේක මට ඕවා කරන්න බෑ කියලා හිතෙනවා පජානිත් ඒවන් පජානිත්වා පජානිත්වා මේ විදිහට ප්‍රජානනය කරලා ප්‍රජානනය කරලා ටික ටික ටික ටික දැනගන්න මෙන්න මේ වුණා මෙන්න මෙහෙම වෙනවා මෙන්න මෙහෙමක තමන් තුල වෙන જાති පොතේ වෙන જાති නෙමෙයි සවන් සිසල වෙන જાති නෙවි. ඒවන් අபிසද්ධා මේ විදිහට යා අනිවාර්යෙන් අවසාන නිගමයකට එන්න පුළුවන්. අවසාන කෙසේ වෙතත් ස්ථිර නිගමනයකට එනවා. කවුරු ජීවත් නෙවි අරවුත්ස. මේ කෝතේ ධම්මා යේ මේ පුබ්බා සුතවාහි. මම මෙන්න මේ ධර්මයෙන් කලින් අහලා විතරක් නම් තිබුණේ අහල විතරක් තිබිච්ච ධර්මකාරණා ටික තේනහං ඒතරි කායෙනිච පුසිත්වා විහරා මට දැන් මුළු ඇඟටම තේරෙනවා නැත්නම් නාම කායතම තේරෙනවා දැන් මේ කාරණේ නේද කියලා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඔක්කොටම මේක දැන් තේරෙනවා ඒවත් මේ ඉලෙක්ට්‍රික් එකක් ඉලෙක්ට්‍රිකියුට් වුණා වගේ නේද තථාගතයන් වහන්සේ ධර්මයේ පඤ්ඤාච අධිවිච්ච පස්සාමි ප්‍රඥාවිනු පිනිවිද මේක දකින්වා කියන එක අවබෝධය යට එනවා යයිස පන්තේ සද්දා තත සද්දින්ද මෙන්න මේ අවසාන වශයෙන් එන මෙන්න මේ සද්ධාව තමයි යට සද්දින්ද්‍රිය සාදු සාදු සාදු පුත්තිකිව සාර්ථක හරියටම හරි අගේට අකිව්වා කියලා. ඒ ආයතේ බුදුහාමරේ ආයත එහෙම කියනවා තා විසුණු වහන්සේලා ඉන්න ඇති. ඒ නැත්තන්ට තේරුම් යන්න තමයි සමාධින් එක්කෙනා තමතන කියලා බුදුහාමරේ දේශනා කරන්නේ. හමුල බලන් තථාගතයන් වහන්සේ හොඳයි ප්‍රශ්න වලට අවසාන පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා කතා කළ එක්කෙනාගෙන් කවුරු කවුරු සාකච්ඡා කරන්නට සම්මා සම්පුසන සමහරට කල්ල තියන්නටත් ඉඩ තියෙනවා. බුදු සරණයි කල්යාණ මිත්‍රයන් වුණාට පින් දිරිමත් බව මනසට ශරීරයට නාමකයට රූපකයට දාගන් ලැබීවා. සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රයන්ට සම්මා සම්බුද්ධ සරණයි කර්තේසනේ මම හිතනවා ඔබතුමාද දේශනේ කලින් දීපු ඒ කියන්නේ ඊට සූත්‍රයේ සම්බන්ධයෙන් කලින් කියපු ටිකත් මම හිතන්නේ අපේ ජීවිතෙන් ගොඩාක් වැදගත් වෙනවා මගේ ජීවිතයත් පස්සේ ගොඩාක් වැදගත් වෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ කායික අසහනයන් හෝ මානසික අසහනයන් එන වෙලාවට අපි ඇත්තටම අර ඒවා නිසා ඩිප්‍රෙස්ලා හිමස් නැත්නම් ඒවා නිසා මේ මාර්ගයෙන් ඇත්තෙනවට වඩා මේ මාර්ගයේම තියෙන සාන්දිටික භාවය මේ විදිහට මේ බුද්ධජනන් වහන්සේ දේශනා කරපු අටලෝදහම ක්‍රියාත්මක වෙන විදිහ අපිට දෙනුණා. සතිස්මයි අපිට හොඳට විස්තර කරලා දුන්න මේ ධර්ම ඒ කර්ම විපාක වශයෙන් යම් යම් දේවල් ලැබෙනවා ඒවට මූල දෙන ආකාරය ගැන මේ සතිස්මනේ වගේම අද සාකච්ඡා කරපු මේ ආපන සූත්‍රය ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. අපි හැමෝටම නැවත බුද්ධජනන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් චරිත කරගෙන එන්නේ ඇත්තටම මේ මෑතකදී අපිට තවත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරපු දේශනාවකදී සඳහන් වුණා දැන් අපි ගත්තත් එහෙම දැන් අපි යමක් ඉගෙන ගත්තේ අපේ දෙමව්පියන්ගෙන් ඒ වගේම අපට ලැබිච්ච ගුරුවරුන්ගෙන් ඒ ආගම දහමින් ද අපි යම් කිසි විදිහකට අපේ චරිතය සකස් කරගන්නේ. ඉතින් ඒ ඇයිද ඒක ලැබුණේ ඒ දෙමව්පියන්ගෙන් සහ ඒ ගුරුවරුන්ගෙන්. ගුරුවරුන් කියන්නේ විශේෂයෙන්ම මේ ධර්මය ධර්මදර වික්ෂුන් වහන්සේලාගෙන් හෝ නැත්නම් ක්‍රිස්තුහි ශ්‍රාවකයන්ගෙන්. ඉතින් මේ විදිහට අපි එක එක ජෙනරේෂන් එක ගත්තොත් නැත්නම් ඒ කණ්ඩායම් ගත්තොත් එහෙම මේක මුලට මුලට යනකොට මේක හරියට පිරමීඩ් එකක් වගේ ගිහිල්ලා කෙලවර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් උඩට පහළ වුණ නැත්නම් මේ විදිහට ධර්මයක් අපිට හම් වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ජීවිතේ සකස් කර ගැනීමට මඟ පෙන්වීමට අපිට මේ ආකාරයෙන් පාසුකම් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට අද කරපු මේ දේශනාව අපේ පැහැදිලිවම තේරෙන දේ තමයි බුදුජනන් වහන්සේ කෙරෙහි අජීවිත ගෞරවයක්, ශ්‍රද්ධාවක්, ප්‍රේමයක් අප තුළ ජනිත වෙන බව. ඉතින් මම කැමතියි කල්යාණ මිත්‍රෙන් යොමු වෙන්න අද සාකච්ඡා කරපු කොටස් දැක්කේ ඔබ සමගිය අදහස් ඉදිරිපත් කරන්න තවත් නොතේරෙන තැනක් තිබුණා නම් අද සත්‍යම පැහැදිලි කරපු තැන් වල ඒවත් මතු කරගමු. එවනම් මං ගෞරවයෙන් කල්යාණ මිත්‍රයන්ට යොමු වෙනවා. සිරුවන් සරණයි. දැන් මම මුලින්ම සේන මහත්මයාට යොමු වෙන්න. සන්නයි මට මේ වෙලාවේදී ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි. අදයි අනිත් කල්යාණ මිත්‍රයෙකුට එක පේන්න පුළුවන්. තෙරුවන් සරණයි. මම නම් වශයෙන් කියන්නේ නැහැ ඉපත් වෙන්න. ධර්ම කරුණ ඉතාමත් පැහැදිලිව උනා හැටියට කියනවා. ඉන්ද්‍රියන් වැඩි ඉන්නේ පුඩා. ආ තා පොඩ්ඩ ළඟට එනවද අක්කා? පොඩ්ඩ ළඟට එනවද? ඉතාමත් පැහැදිලිව දේශනාව ඉස්සර කරා. ඉන්ද්‍රියන් වැඩිවීමට ඒක පොඩාක්ම උදා වුණා. ඒ වෙලාවේ ඇතුළත සති සමාධි ඉන්ද්‍රියන් වැඩිවීම අවශ්‍ය කරුණු ගන්න ලැබුණා. සාමත්ම ගෞරව කුලපුණ මාතෘකාවේ තිරුවන් සරණයි යන්ත තිරුවන් සරණයි සිත්පත් ජීතමනී හැමදෙනාටම තිරුවන් සරණයි මම ටිකක් ආ පොඩ්ඩක් නිවසත් ඉන්නේ නමුත් මම හොඳට අහගෙන හිටියා ඉතින් මේක මම හිතන්නේ අපි හැමෝටම ඉතාමත්ම වැදගත්ම වෙන කොටස වශයෙන් තමයි මට හිතෙන්නේ මේ ඉන්දියන් පා සම්බන්ධයෙන් අපි දැන් සාමාන්‍යයෙන් අපි මේ ජීවත් වෙනකොට අපි පෘථග්ජනයන් වශයෙන් අපි හැමතිස්සෙම මේ ඇස්කය නාසය දිව කය මන මේ කියන ඉන්ද්‍රියන්ගෙන් තමයි ඉතින් අපි අරමුණු ගන්න. ඒ වගේම ඒවට ආහාර කියන්නේ පැය 24 පුරාම නමුත් අපිට තථාගතයන් වහන්සේ කිව්වේ මේ අපේ මේ එක්ස්පීරියන්ස් වෙන දේවල් දවස පුතිස් එක්ස්පීරියන්ස් වෙන දේවල් මේන් කියන්න නැතුව මෙන්න මේ සත්‍යවිරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන්ස් වලින් අරගෙන බලන්න එතකොට කොහොමද ලෝකෙ දකින්නේ කියලා. ඉතින් ඒක නිසා මේක මත් කන්නේ අපි මේ මාර්ගයන්නේ ඇට විශාල ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ එක එක ගත්තත් එහෙම ඉතින් ඒවයි සෑහෙන කතා කරන්න ප්‍රශ්න මේව නම් ඉතින් සෑහෙන තියෙනවා. මම නම් මේවා මේ සම්බන්ධ දේවල් ඕනතරම් අත්දැකලා තියෙනවා. හරි කියව වැරදි වෙච්ච ඒවා ගානක් වශයෙන් නැහැ. ගොඩක් වෙලාවට ඒක දෙයක් තමයි මේ ආපහු බලනකොට සතිය මූලික දෙයක් කියන එක නම් ඉතින් හොඳටම පැහැදිලි. ඒකේ අඩුපාඩු ඒ සිහි අඩුකම තමයි ගොඩක් වෙලාවට අකුසල් පැත්තට යන්න යොමු වෙලා තියෙන්නේ. අනිත් එක මම හිතන්නේ මෙතනදී අර තවත් මේ සූත්‍රේ තවත් අවධාරණය වෙන කාරණයක් තමයි මේ අපි දැන් භාවනාව වශයෙන් අපි කරනකොට භාවනාවක් වශයෙන් අපි දැන් විදාකාරයේ ආකාරයෙන් අපි අර්ථ දැක්කින් තියෙනවා සමත භාවනා විදර්ශනා ආදී වශයෙන් ඒ වගේ විවිධ කාර්යක්‍රම විවිධ අරමුණු ඇතිව ඉතින් මම හිතන්නේ මෙතන මේ සූත්‍රය දිහා බලනකොට අපි දැන් මේ අපි භාවනාවක් කරනවා නම් එතනත් තිබීතු මූලික අරමුණ වෙන අකුසලයන් ප්‍රහාණය කරන කුසලයන් වැඩි දියුණු කරගෙන කරන්න යෙමෙන් යෙදෙන දැක් වෙන්න ඕන කියන අර්ථයත් ගොඩක් වෙලාවට මට ආවා. ඉතින් ඒකත් මම හිතන්නේ අදගත් ඉතින් අපි මොකද සමාගාත භාවනා කරන්න නැත්නම් අපි හිතන එක්ක සිත සමාධි කරගන්න එහෙම නැත්නම් හිත එකඟ කරගන්න ඔය ආදී වශයෙන් ඉතිවත් යම් යම් කොටස් තමයි. නමුත් අර මූලික වශයෙන් මේ අපේ තියෙන අකුසල් ඉවත් කරලා තරතත් ඉතමගේ වගේ මේ නිවරණයන් අයින් වෙන ක්‍රමයට සකස් වීමක් ඒකට නිින්දියන් සකස් වීමක් අවශ්‍යයි කියලා හිතනවා. ප්‍රශ්නයක් වශයෙන් ඔළුවට ආවිත මේක හැමදාම අහන ප්‍රශ්නයක්. නමුත් ඉතින් ඒක මම හිතන්නේ මම දැන්නේ කොච්චර කාලෙවිදිකද මෙතන දැන් මේ සූත්‍රය සඳහන් වෙනවා. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ නුවණ කියන්නේ අර ප්‍රඥාව සමාධියෙන් ලබා ගන්න ප්‍රඥාව තමයි උන්වහන්සේ මෙතනදී සඳහන් කරන්නේ. සමාධියෙන් ලැබුණාට පස්සේ ඒ සමාධි ස්ටැප්ලින් ඇති වෙන ප්‍රඥාව පිළිබඳව ඉතින් ඒක නිසා ඉතින් ඒකත් මම හිතන්නේ අපිට දැන් බොහෝ තැන්ව සමාලාට විත භාවනා ක්‍රමය වගේම ගැනීම වලින් අපිට සමාලාට තියෙන ප්‍රඥාව මූලික කරගෙන කරන්න ඕනේ කියන්නේ. ඊට පස්සේ ඊට පස්සේ ඉතුරින් සිතින් කරගැනීම වගේම සිතින් කරලා ඊට පස්සේ විදර්ශනා තුළින් දැකීම මේ ආදී වශයෙන් විවිධ ආකාර ක්‍රම ලැබෙනවා. ඉතින් මේ සූත්‍ර මේ වගේ බලනකොට ගොඩාක් වෙලාවට දක්වලා තියෙන්නේ සමාධියක් තුළින් ලබන ලබගන්න ප්‍රඥාව තමයි කියලයි. ඉතින් ඒක ගැන මොකක්ද තියෙනවා නම් කරුණා කරලා බොහොම ප්‍රයෝජනවත් වෙයි. හැමදෙනාටම තෙරුවන් සරණයි. චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දිගින් දිගටම කියන්නේ එහෙම අනසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා වීර්ය අරගෙන අර තමන්ගේ දුර කියන්නේ අනිකිට දුරෝ කියන වචනේ මුත් අපිට සත්‍ය දෝ කයිද කරා කියන්නේ ඒක ඉවත දාන්න නැතුව ඒක මේක සමාන්ත කරගත යුතු දේ දැනගෙන ඒ මාර්ගයේම තව දුරටත් ඉදිරියට යන්න යාවි වීරේ වඩනවා කියලා. ඒකට තමයි අර අනිකුත් ඉන්ද්‍රියන් සතියින් ක්‍රිය සමාධින් ක්‍රිය වගේ දේවල් ඇති වෙන්නේ කියලා. ඉතින් මම කැමති ප්‍රීති මහත්මයාට යොමෙන්න. ප්‍රීති මහත්මයා ඔබතුමාට සුදුම අදහසක් හෝ ප්‍රශ්නක් මොනක් පිටේ වෙන කියලා අහන්න. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. බොහොම පිං සජිදිත් මාට මේ පංච ඉන්ද්‍රියන් සම්බන්ධ විචාර වැදගත් සූත්‍රයක් අපිට දේශනා කිරීම ගැන මට මේ හුස්මත් සටහන් කළ ආකාරයට මේ අපි කලින් සාකච්ඡාවලත් සඳහන් කරා, මේ සාකච්ඡා කරා මේ ශ්‍රද්ධාව කියන එක සම්බන්ධව මට මතකයි අපි දවස් කීපයකටම ඒ සම්බන්ධව සාකච්ඡා කළා. මේ සූත්‍රයේදී මට දැනගන්න ලැබුණේ මේ ආර්ය ශ්‍රාවක යෙක්නාට පසු තමයි මේ පංචින්ද්‍රිය ගැන මෙතන සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා කිව්ව ආකාරයට ආර්ය ශ්‍රාවකෙක් වුණාම ඒ කියන්නේ සම්පූර්ණම පුත්‍රයන් වාසය කෙරෙහි පැහැදිලා කිසිම සැකයක් නැතිව ඒ සම්බන්ධව කටයුතු කරන බවයි. මුලින් අපි සාකච්ඡාවදී ප්‍රශ්නයක් නැගුණා මේ ශ්‍රද්ධාව කෙනෙක් මතුවෙන්නේ සම්පූර්ණයෙන්ම දැනගත් සහමද කියන එක. කියන්නේ සම්පූර්ණ දහම ගැන දැනගත්තාම කිසිම සැකයක් නැතුව ශ්‍රද්ධාව ඇති වෙනවා කියන එකද, එහෙම නැතුව ශ්‍රද්ධාව මුලින්ම ඇති වෙලා ඒ අනුව කටයුතු කිරීමෙන් දහම දැන ගැනීමට පුළුවන් වෙනවාද කියන එකත් සාකච්ඡා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. චර්වන්තන් ඇතිත් මාතේ මට ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඉදිරිපත් කළේ. මොකද අපි ගොඩක් වෙලාවට අහලා තියෙනවා මේ සෝතාපන්න පුද්ගලයෙක් කියනකත් ඒකෙන් තියෙන විශේෂ ලක්ෂණයක් කියලා මේ බුද්ධි අවශ්‍ය ප්‍රසාදයේ සාදීන සමන්නාගතු කියන එක. කියන්නේ බුදුන් වහන්සේ කෙරෙහි අචල සත්‍යාවක් තියෙනවා කියලා. ඉතින් මෙතන මේ සිංහල පරිවර්තනයේ සූත්‍රයේ ගස්නාම තියෙන නොසැලෙන සදහස්සේ කියලා, නොසැලෙන සත්‍යාවක් ඇස්සේ කියනකොට තමයි මේ සැක නොකරන්නේ කියලා. කියන්නේ විචිකිච්ඡාව කියන සංයෝජනය දුරු වෙලා කියන වගේ කියලා මට හැඟීමක් ආවා. අපි ඒකත් ප්‍රතිසමාගේ අහගන්න දැන් යොමු යමු. ඒ අත්‍යවම සත්‍යත්වමනේ මම මාධ්‍යමෙන් කලින් දිරුක් මහත්මයා මතක් කරපු ප්‍රශ්නෙත් මතක් කරන්න නැවත වරක්. ඒ කියන්නේ අපි මුගස්සෙන් වල අහලා තියෙනවා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති. ඒ කියන්නේ සමාහිතෝ සිත ඇතිවිත තමයි මේ යථා භූතය කියන එක තේරෙන්නේ. ඒකට සමාධිය නිසා මේ ප්‍රඥාව ලැබෙනවාද? ඒ කියන්නේ මේ ප්‍රඥාව ලැබීම සඳහා අපි සාමාන්‍ය බල දසන වචන තමයි ඒ සමතෙන් අපි විදර්ශනාවට හරවන වාසියන අස්යෙන් අපි ලක්කා කරන එක. සමතෙන් යම් කිසි හිතේ ඒකාග්‍රතාවයක් ආවට පස්සේ මේ සංස්කාරයන් ගැන අපි කියන්නේ අපිට එදිනදා සංඛාරින් නැති ඉන්නේ කලින් ගන්න මනසෙන් ගන්න අරමුණු පිටිපන්දව විදර්ශනාත්මකව බලනවා කියන හැඟීමක් ඉතින් ඒ තුලින් ප්‍රඥාව පහළ වෙනවා කියලා අපිට ඒකට උදව්වක් කරන්නේ ටිකක් අවබෝධ කරගන්න පැතිදෙන්නේ. ඒ වගේම මේ සත්‍යය නොසැලෙන සත්‍යව ගැන අපිට පොඩ්ඩක් තවදුරටත් ආලෝකයක් ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඒකත් ඉස්සරහට තියෙන්න ඉල්ලා සම්මා. දැන් අර සමාධිය කියන එකක් කියන එක සමහර විට එක හුස්මක් අවධානයෙන් අරගෙන මේකේ අවබෝධාත්මක මතුවෙන්නත් ඉඩ තියෙනවා. එතකොට එන ප්‍රඥාවෙන් ඉඳත් පුළුවන්. ඒ කියන මතකෙ තියෙන ඕන හොඳට. එතකොට ඒක දැන් වාඩි වෙලා ඔය කුෂන් එක කහරි බුදු කාමරේ හරි බුදු කී හරි වාඩි වෙලා බාප් වෙලා හිත සමාහිත කරගෙන අර පච්චමජ්ජාන වගේ ඒ ධ්‍යානික තත්ත්වයන් ඇවිල්ලා ඊට පස්සේ එනවා කියන කතාවක් ඇතින් දීපා දැනෙත්. එහෙම නැතුව දැන් සමහර ඇත්තෝ අර පටාචාර වගේ ඇත්තෝ කටි භාවනා කළා නමුත් අර වතුර ටික පහනක් තිබෙනකොට ඒක නක් පාට අවබෝධයක් ආවා. ඉතින් නිවරණ නෑ ඒ වෙලාවට. නිවරණ තිසි සමාහිතයි. සමහර ඇත්තෝ අර දෙපා දෝවනේ කරනකොට කොහේ පොඩි ගලක් වෙන්න ඇති නැත්තම් ඒකෝ ලී කැල්ලක් කුඩු වෙන්න පුළුවන් ලෑලි කැල්ලක් කුඩු කොහොම හරි වගේ තැනක දෙපා දුවනේ කළා ඒකේ වතුර එක සැරයක් ඩිංගා කියලා කිඳිලා නැති වෙලා ගියා ඊට පස්සට ටිකක් ඈතට ගිහලා නතර නැයි අතුරු දහන් වෙලා මිකියා වැල්ලි ඒක දැකලා යාට ඊට පස්සේ සම්හාරයතු මේ අර ගංගදී ගඟක් යන ගංගේ හැල ගහනවා හරි බුබුලු මතු වෙනවා නැති වෙල යනවා ගඟේ ගල් වල හැප්පිලි යනකොට ඒක දැකලා පරම සත්‍ය අවබෝධ කරගත්තත් වෙනවා. තව කෙනෙක් අර සර්කස් එළියේ උඩ පොල් එකේ ඉඳලා සත්‍ය අවබෝධය කරගත්තා. අපි ගොඩක් කල දේවත ක්‍රීඩ දෙන බුදුරජාන් වහන්සේගේ මහා කරුණාව තමයි කියලා කියෙහිම තමයි. ඒ කියනකොට නමුත් ඒ පිටක්කරේට යට ඒ කියනවා. ඒක නතරෙන් විදිහක් නෑ ඒකකොට. ඒ අවබෝධාත්මක ප්‍රඥාව ඒකකට ලස්සන වචනයක් මේ ජපන ජෙන් කියන මචාන කියන කෙනේ ඒ කට්ටියට යනකොට ඒ කට්ටියකට ඒකට කියන සටෝරි කියන්නේ ඒක ක්ෂණික වෙන ක්ෂණික මතුවේ එනවා තප්පරේට ඒක එනවා ඊට පස්සේ ඒ අවබෝධය අර ආකිමිඩිස් උතුන රත්තරම් වල බලමන ගත්තා වගේ ඒ අර ඉගෙන හිතයි තින්සන ආකිමිඩිස් ටෙක්ුණේ වගේ මේක පංච නීවරණ කියන අපි අවබෝධයෙන් ආස්වාස ප්‍රස්වාස කියන අවබෝධයෙන් ඉන්නවා ලතාගෙත්යන් දයන්සේ කියන දන්නවා මේ එතකොට ඒ අවබෝධයේ එක පාට එනවා එක සමහර මේ හිතා ගන්න බැරි මොහොත ඒ නිසා සමාධිය නිසා තම ප්‍රඥාව එන්නේ. මොකද සමාහිතයත භූතම් පජානාති. ඒ නිසා. ඊළඟට දැන් සමාහිත කියන බව ඒ ඥානවලටම දාන්න එපා දැනට. එක එක වෙලාවලට හින්ට ඉඩ තියෙනවා. එක එක වෙලාවලට හින්ට ඉඩ තියෙනවා. ඊට පස්සේ සත්‍තා කියන එක අද සද්ධානුසාරී ඇත්තන්ට දැන් අර මතකද චූලගෝපාලක සූත්‍රයේ තියෙනවා මේ අර අම්මා ගයි ගවදෙන ඒ කටුඩු දව කරනවා එහා පැත්තට යන සමහර ඒවා සමහර අය තමන් කැමති වෙනවා ඒ විදිහට තමම් බලි ඒ වෙසට පහර කපාගෙන හැ පැත්‍ර පිනල යනවා ලොකු හරක් කියන කියලා අන්තිමදී කැයිත්තන් ටිකා මේ අම්මලා ඒ වෙලාවෙත් දෙච්ච ඒ මිනිස්සු පැටව උස්ස උස්ස ගෙනියන හැබැයි ඒ වගේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී සද්ධානුසාරී ඇත්තෝ මේ ඒ මායාවකි සෝතස කපාගෙන යහපතට යනවා කියන එක බුදුහාමුදුරුවෝ චූලගෝපාලක සූත්‍රයේ දේශනා කරා. ඒ වගේ ওই සද්ධානුසාරී වෙනවා කියන්නේ ඒකයි. සද්ධානුසාරී කියන එකට උදාහරණ කියන්නේ සමහරලාට කියන සත්‍ය තථාගතයන් වහන්සේ කියන සද්ධාමත්තම් පේනවත්තම් කියන වචනේ වාක්‍යය. සද්ධා මාත්‍රයක් බැඳී මාත්‍රයක් ප්‍රේම කියලා කියනකොට එතන තියෙනවා අර තමන් මුතුහත ආදරේ කියන්නේ. දැන් අර මේ සූත්‍රයේදී මේ ඊළඟට කිව්වේ තමයි අර අන්තිම හරියේදී යා බුදුහාරෝ කියන්නේ සාරිපුත්තන් වහන්සේ කියන්නේ බුදුහාන්ට ඉමේ කෝතේ ධම්මා යේ පුප්පේ සුතවාහිසු මං හිතෝ බුදුහාම ශ්‍රද්ධාවෙන් හිටියද ප්‍රඥාවෙන් පස්සේ එන ශ්‍රද්ධාව කියන්නේ ශ්‍රද්ධාව නිසා තමයි මේ මගට ආවේ. නමුත් ඒ බුදුහාම කෙනෙක් කියපුවෙක් මට දැන් මේ ඇත්තේ ඉතාල බුදුහාම දැක්කනේ ඇත්ත දැක්කම හිතා ගන්න පුළුවන් මේක. ඒ නිසානේ ඒක අසංඛේ කල්ප ලක්ෂයකට දැම්මේ අපි මේ දේසි පහසුවට මේක එන්නේ විදිහක් නැහැ. මේ ඥානෙ ඒ සමාහිත බව. ඒ සමාහිත බවත් එක්ක සිද්ධාර්ථ ගෞතමයන් මෙච්චර ගැඹුරු දෙයක් කියයි කියලා හිතන්නේ. හැබැයි සාමාන්‍ය කියන අපි කියන වචනේට අපේ වචනයක් කියනකොට උදාහරණ වචන 16ක් කියලා තියෙනවා. තරම් වේගවත් ඉක්මනින් කියනොත් කියන එක නත් තේරෙනවා. එතකොට ඒ එතකොට ඊටයි දැකපුවත් දුක්කම නේ බැනපුවත් ඉන්නවා. අර කලින් මහන්සේ කෝලයා ආනන්දහන්තුරගේ ප්‍රයිවට් ඇටෙන්ඩන්ට් එයා හිමිටියෙක් කෙනා. එතකොට පර්සනල් ඇටෙන්ඩන්ට් හිටියට එක්කෙනා එයා පාත්‍රය තියලා ගියා කියලා කිව්වා. මේ පාරින් යමු නේද භාග්‍යතුන් වහන්සේ. තාක්ෂණයි මේ පාරින් යමු අනතුරක් වෙන්න. එයා තුන්සරයක් ගියා. එයා හිතුවා මේ දහරු පාසල් දිහ දාතම් එක්ක උදාර ආදරේ නැහැ කියලා හිතන්න ඇති යාට. ඒ පාත්‍රය තියලා ගියා. ඒ වගේ ඒ ගෞරවාන්විත සෙනෙහසක් ඇති වෙන්නේ නැහැ ඔක්කොටම දැක්කයි කියලා. නමුත් ඒ සමහර විට දැන් අර කවුද සුදත්ත වගේ සිද්ධි කියන්නේ කටිය ධනවත් බිස්නස් ඇත්තුනේ බිස්නස් කරන ව්‍යාපාරික එයාට අර බුද්ධ කියන එක යා කෙනෙක් කිව්ව කියනකොට එයාට ඒක කියවලු හරහා එහෙම කෙනෙක් ඉන්න බුද්ධ කෙනෙක් කොහෙද ඉන්නේ ප්‍රස්තාර කිව්වේ රජම 100ක්වත් මේ අසියෝ 1000ක් අවදි ස්ත්‍රීන් පුතා හදුනක් මේ ගමන අතර කරන්න කාටවත් බෑ කියලා. ඒ වගේ අර ඒක ඔළුවට එනවා. ඉතින් ඒකට ඔළුව පොඩ්ඩක් පාදන්න අපි දන්නේ නැහැ සසර කොච්චර පුදුනාද කියලා. මේ දැම්මෙන් මේ ජීවිතයත් එක්ක සටන් කරනවානේ අපි. ඕස්ට්‍රේලියාව ඉන්න සටන් කරනවා, USA ඉන්න සටන් කරනවා, ශ්‍රී ලංකාව සටන් කරනවා. තරගයක් කරලා තියෙනවා නේදට මුත්තන්. ඒක තරගෙන් ටින්ගක් අයින් වෙලා දැන් ආධ්‍යාත්මික ලෝකයට එනවා. දැන් අදසාව කිව්වේ ඒකයි. ඒවත් කෙරෙන් තියෙන නෝන නැත්නම් බිල් ගෙවන්නේ කොහොමද? කිසිමසත් දරුස් කොඳාට උද බිල් ගෙවන්න ඕනේ. බෙහෙත් ගන්න විදක් කරන්න ඕන. තවත් නෑ හිතවතුන් සලකන්න ඕන, පන්සල් උදව් කරන්න ඕන. ඒක තියෙනවා සමාජෙමේ යුතුකම්. ඒවා තියෙනවා ඒ බැඳි ඒවටගේ යුතුකම් කියන්නේ ඒවා. ඒවා ඩියුටි. ඒවා කරන්න ඕන. ඒවා කෙරෙන්න ඕන. විත්ලා වෙන්න ඕන. ඒකට අගේ. ඒක කරන්න ඕන. නමුත් ඒක කරන ගමන්නේ ආධ්‍යාත්ම ලෝකෙටත් දැන් මේක අහලා විකීකරයක් නැති බව තේරෙනවානේ අපිට. සාල දුක සංස මේ ලෝක දුක පිටේ ඉරෙනවා. ඊට පස්සේ දැන් ශාරීරික දුක දැන් තේරෙනවා. ජීවිත අභියෝග තේරෙනවා. තේරෙන්නේ මේ පොදු ධර්මතාවය සරලව කම්මසගතා ඥානය එනවා දැන් ඒකට. කම්මස කෝමි කම්මදාය සමන් කරන වැඩ පිළිවෙලට අනුව ඒක ප්‍රතිඵලයි. ඒක දැනගෙන මේ මාර්ගින්ද ඉන්නවා තථාගතයන් වහන්සේට ආදරෙන්. එවිට යනකොට අන්තිමේදී ඒකයි කිව්වේ අර සද්ධාවෙන් පටන් අත්ගත්තාම එක්කෙනාට ඒක දැන් කප්පුවේ ඉමේකෝ තේ ධම්මා යේ පුබ්බේ සුතවාහි. යාට තේන මට මං ඉස්සලා මේ අහලා විතරයි තිබුණේ මේ අර කිවගේ පොත්වලින් බණවලින් යන්නේ ආගෙන ඉතරයි. ඒතරේ දැන් කායි නැතිපු සිතාවිහර මට තේරෙනවා මගේ අර නාමකය කියලා කියම්කෝ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ඔක්කොටම මේක දැන් අපිලා හමාර ඒවත් දැන් මිරිස් කරලා කාවකේ ඒක සැර දන්නකොට ඊළඟ සැර දන්න මේකේ වහම සැරේනවා කියලා ඒ වගේ ඒක තමන්ටම තේරෙයි. සියඹල කරලා කෙරුවාම ඒකේ කටද කියලා දක්කිරි වැටලා අක්කිරි වැටලා එන හැටි ඒක තේරෙනවා. ඒ බින්දනයකට එනවා. ඒ වගේ මේ ඇත්ත සැකිල්ලක් එක්ක හොලව හොලව යන සිරුර ගැන මේ ඉන්ද්‍රිය හය නිසා කියන්නේ චක්කුසෝත ඝාන ජීවා කාය මන කියන මන මතක තියන්න ඕන. මන හරහා තමයි වැඩිපුර පස්සේ ඊවා එක්ක ලෝක සම්බන්ධ විවිධ මං ඇති කරගන්න දුක්ඛ දෝමනස්ස වේදනා සුඛ සෝමනස්ස වේදනා කොහොමත් එක්කම දැකගෙන කාටක් තියෙන බඩවැල් කුඩක් තියෙන මත් කාටක් තියෙන ඇහක් තියෙන කාටක් තියෙන ධනිස්සත්තා මතක් තියෙන කාටත් තියෙන ජීර්ණ පද්ධති වකුගොඩ තම මට තියෙන. ඒ වගේම තමයි මතක කියන්නේ. ඒ වගේම තමයි වින්ද. හැමෝටම කිඹුන් යනකොට දැන්නේ වින්දනේ සමානයි. හැමෝම YouTube එකකින් කන කහනවා නම් දැන්නේ වින්දනේ සමානයි. හැමෝම දිය මන්දිරෙකුත් දත් මන්දිරෙකුත් දැන්නේ වින්දනේ සමානයි. ඒක තමයි විදිය. කෞර්ණීය පොත් කපනකොට කොණ්ඩේ කපනකොට ඇඟේ වතුර නානකොට ඇඟට වතුර යනකොට දැනෙන්නේ සබන් ගන්නකොට ඔය බොහොම සමානයි. ඒ හැම හොඳට තියෙනවා නම් සමානයි. ඒක තේරුම් ගත්තාම අර දිට්ටි මම එකපාර අතුරුදහන් වෙලා දිට්ටි මම නෑ ඊට පස්සේ සංඥා මම චේතනා ඒ වගේ ඒ ටිකෙත් ඉතිරි තියෙනවා. සිතවිල්ලක් හැටියට ඒකෙන් ඉඳ තියෙන සංඥාවක් ඇතිනම දික්ටි වශයෙන් ඒක දියවලා ගිහිල්ලා ඊට පස්සේ. මේක කරන්න පුළුවන් දෙයක්. ඒක Taman මේ ළඟමයි තියෙන ළඟමයි තියෙන. ඒකයි මේ අමා අපි කොහෙද ගිහිල්ලා හොයන්න ආද නිසා Taman හම්බෙන්නේ නැත්තේ ඇවිල්ලා හොයන්න. ඇවිල්ලා හොයන්න. එතකොට අර සුහාන ශිවර සත්ින්දිය සහ ඒ නැත්නම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ ධම්මානුසාරී කිය ධර්මයේ කල්පනා කරනකොට අවබෝධ වෙනවා. සමාධි ශ්‍රද්ධාව නිසා මේ මාර්ගයට ඇවිල්ලා ඉන්නවා. ඒකත් මතකදරේ මික ජාලාතික අපත් බාප්පයි තාත්තයි දෙන්න ගැන කතාව. ඒවත් දෙන්න දෙවිදියක් විචාර පටිච්චසමුප්පන්නතාවේ දැකීම තමයි හොඳම දේ. පටිච්චසමුප්පන්නතාවේ දකින්න මේ දැක්ක මේක මේ නිසා මේක ඇති වෙලා තියෙන්නේ කියනවා. ඒක දැකීම එතකොට අර කොල්ලන් බෙදලා අපි ඒවට කියන මොල් වචන ඇවිල්ලා ඒවට සුදුරිදි මතක් කරලා නාවුන වෙල මතක් වෙලා ඇස් බීම බලන ඉන්න මතක් වෙලා ගොඩක් જાති මතක් වෙන જાති වෙනවා. මේ මතක් වෙනවා කියන පැහැර බැලුවොත් තථාගතයන් වහන්සේත් එක්ක සම්බන්ධ වීම අතිශයින්ම අමාරුයි. හැබැයි ඒ කියන තම සාරිපුත්තහන් වහන්සේ කිව්වේ සේයතා අපි ජනිතීවන් සාරිපුත්තු කියලා වදන මවක් ඔය එක වා. ඒ බිහි කරගෙන තමයි අමාරු. නමුත් ඒ ශ්‍රද්ධාවෙන් අපි ගැත්ගත්තොත් අනිවාර්යයි ගුරුවරු මිඩ්වයිෆ් ලවගේ උදව් කරන විතරයි. තමන්ම වේදනාව පිළිගෙන මම ප්‍රසූත කරනවා වගේම දරුවා ආධ්‍යාත්මිකව ප්‍රඥාන්තුනහම ඒ තමන් ඒ මාර්ගයට එන්න ඕනේවිලයි. ඒක පුළුවන් කරාට ඒකට වෙන ක්වොලිෆිකේෂන් ඕන කියන දෙප හැබව කියපු මූලික ගුණාංග තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයේ තියෙන්න ඕන සිල්පින්දලා තියනනම් ඒ වගේ පරිස්සම් වල හදා ගන්න ඕන. නැත්නම් විපිලිසර බවල් ලැබිලා අපිට අපේ අයිතිවාසිකම මගේ අර ගුරුතුමා කියන එක තමයි මේ නිරෝධය කියන එක මගේ බර්ත් රයිට් එකක් කියලා. ඒක අර අවිජ්ජාවෙන් වෙලා තියෙනවා. ඒක ඉග්ලාස් ඉතින් දොන මගේ මනස. එතකොට ප්‍රඥාවෙන් විනිවිද දකින්න. එතකොට කායේන පුචිත්තා විරයි පඤ්ඤා චත් අත්‍ත්‍ය වාසං අර කලින් අහපු දේවල් අර කයි මේකයි අර කයි මේකයි මේ අත්‍ත්‍ය සංඥා කියා අපි ඉගෙනගත්ත දේවල් අසුභ සංඥා කියලා ඉගෙනගත්ත දේවල් එක පාට ඇවිල්ලා පේන ඇත්ත නම් මේ අහුතු අතලිය පනහ හොල්ල හොල්ල යන ඇත්ත කිල්ලන් නේද ගොලී මේක කියලා තමන්ට තේරෙන ඒක අවබෝධයෙන් යාවුදියාවයි කියලා මේ අසජි මහරහතන් වහන්සේ වගේ තැම්පත් කෙනෙක් බවට කුණ්ඩන් මහරහතන් වහන්සේ වගේ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. කතාවේ තියෙන සත්‍ය අවබෝධයෙන් දැනගත්ත මේ කරවත් තානිකිට එක්කන් ගියා වතුර වලින් පැන්නා. එතකොට එයා හිතුවා තානි දෙන සිගුර පූජා කරන්නේ නැහැ මෙයා හිතපු කෙනා නෙවෙයි කියලා. ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේ අර බුදුහාමුදුරුවන්ගේ උපෝසථාගාරේ ඉන්නකොට බුදුහාමුදුරුවෝ රැ වෙනකන් හිටියා. ආනන්දහාමුදුරුවෝ දැන් වෙලාව හරි උපෝසත සජ්ජායනා. ධාන නිසද්ද. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද මේ පිරිස කිලුතුයි කියලා. අති පරිසුද්ධ නෑ මේ පිරිස. ඒතර මුගලන් හාමුදුරුවෝ බැලුව කවුද කියලා. දැනගත්තා මේ සංඝ කියන කොටසට ආදි නැති කෙනෙක් කියනවා. ඒ අති පරිසුද්ධයි. මොනවා හරි වෙලා මෙයා දිවි කෙනෙක් වෙන්න වෙනවා. මුගලන් හාමුදුරුවෝ එයාගේ යාළඟට ගිහිල්ලා ඉතින් යන්ත කියව. එයා ගියේ නැති අතල්ලාච්චාවකද බුදුහාර දැනගත්තා කියලා. බුදුහාරත් බුද්ධානාමන සාතේන ආරේදිතු සක්කා කියලා ඉස්සර කියලා බුදුහාරු මේ කපටි බෞරින් බුදුහාරගේ සිද්දිනන්ට මේ උන්වහන්සේලා පැවැත්ම දකින්නවා. මේකෙන් මගේ මනස කැරකෙන හැටි ඒ වගේම ශ්‍රද්ධාවත් ගන්නවා. කැරකෙනවට ආචාර ධර්ම කඩා ගත්තා මේක ප්‍රතිඵලෙ නිදින්න ඕනේ. ඉතියා කියේ නැහැ. එතකොට බුලන් හස්සයාගේ අත්දෙකින් අල්ලගෙන ගහපු හැටි දෙටි කියන චාන්සාගේ ඒටෙන තුස්ලහා පැතිරි ගේටුයි ලොක් කරා. දෙවියනේ කෙරෙ බැලුත් එහෙම කියමින් කොහොමද එහෙම කරන්නේ කියලා. මොකද අපේ මනසේ තියෙන මොකලං ආරෝචනවලට බෝ අපි මුලින්ම සත්‍යයෙන් භාවනා කරනවා වගේ නීත යන නීත හැදෙන කෙනෙක් කියලා එහෙම තමයි අපි හිතන්නේ. නමුත් බහතල තත්ත්වයකදී ඉති ප්‍රතිහාරයකදී ඒ වගේ දෙයකට ඒක නිසා ඒ අර අපේ මනසේ තියෙන සලකුණු ටික අයින් කරගන්න. මේක තේරුම් ගත්ත ගමන්ම අර මුහුදට දීපිය බින්ද දීවුනා වගේ ඒකට කතන්දරයක් නෑ. මහවැලිගංගේ වතුර වෙනවා, මේ මහවැලි වතුර කියලා කාටවත් කියන්න බෑ. කල්යාණි වතුරද, මේ ඇමසෝන් වතුරද, මේ මිසිසිපි වතුරද කියලා කියන්න බෑ. නයිල් වතුරද කියලා කියන්න බෑ. ඒ වගේ ඒ කතන්දරය නැතු වෙලා යනවා ඊට පස්සේ. අනිදර්ශන විඥානෙට ප්‍රභාස්වර සිත කරනවා. ඒක අවශ්‍ය ප්‍රතිපදාව වෙනස්කම් තියෙනවා. ඒ ප්‍රතිපදාව හැටියට යනවා. පෞරුෂයේ වෙනස්කම් එහෙමම තියෙනවා. ඒව වෙනස් විදියට ඒ විදියටම තියෙනවා. ඒකට සද්ධාව මූලික වශයෙන් ඇති කරගෙන ගමන් ගිහිල්ලා අන්තිමේදී අර ප්‍රඥාවෙන් එනවා. මෙහෙම ශ්‍රද්ධාව තමයි යාහිස බන්තේ ශ්‍රද්ධා තද සදි මෙන්න එනවා සද්දින්ද්‍රය බවට පත් වෙන්නේ කියලා. එතකොට එයාට මේක තේරෙන්න පටන් ගන්නවා. තම පරම සත්‍ය අවබෝධය ගැන මෙනෙවි කියන්නේ. අර දිට්ටි කියන කොටස උළුින් ආයෙත් views නෑ ඊට පස්සේ. මේක my view කියන එක නෑ යාට. view එකක් නෙවෙයි. opinion එකක් නෙවෙයි. දැන් තියෙන opinions ඒක නෑ. එතකොට මේක ඔබ ශරීරයයි වින්දනයයි තේරුම් ගන්න ගියාම හරියනවා. ඒකට අර සති සද්ධා විද සති සමාධි ප්‍රඥා ටික තියෙන්න ඕන. විශේෂයෙන් සද්ධා සති තියෙනවනම් ඉතින් ඉතිරියව ඩිංගි ඩිංගි ගොඩ ගහනවා. සද්ධා එනකොට ඉතිරිය හරි වෙනවා. පැතින වෙලාවත් තියෙන මාය මං හඩියක් තියෙනකොට මායයත් හත් දෙකක් ඇතුළතම ආවා. ඒ වගේ පරණ පුදු ඇවිල්ලා යන අභිජ්ජා කායගන්ත කිව්වේ කියන්නේ. ඒව එනවා ඒවා ශරීරයට පුරුදු වෙලා තියෙන ඇඩික්ට් වෙලා තියෙන ඒවා තියෙනවා. කාම කෝප ඇඩික්ට් වෙලා තියෙනවා. උත්සාහනේ අපිට තැන්ඩ් බණ කියන්නේ. බෝම්බින් සත්‍යසිරි බෝම්බින් අරින් මාත්මේ මම හිතන්නේ යමක් ගන්න හැදුව මගදී අරින් මාත් දෙවන සරණයි සිල්ස් පිරාතන බොහොම කීපස් සිටි මාතකි මයිකල් ස්වප් පිළිබඳවද ඔබතුමා අහන්නේ ඔව් යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද අද සාකච්ඡා වේ විස්තර කරන ලද්දේ වල සම්බන්ධයෙන් මට නම් ගොඩාක් බොහොම කරුණු වැඩගත් වුණා මොකද මට මේ සෑහෙන කාලයක සිට මගේ ලොකු දාන හානියක් සිදු වුණා ඉතින් මම භාවනා කරන්න ඒක ගොඩාක් යටපත් කරගෙන තමයි මම මේ දහම් කටයුතු කරන්නේ. එතකොට මට තිබුණා මගේ මේ දාන හානි කියන්නේ මට මොකක් හරි පෙර අකුසල කර්මයක් වෙන්න ඇති. අය එළවකට හිතුණා මේ මාර්ගය වඩන්න මේ දාන හානි වෙනවද කියලා එහෙමත් හිතුණා. මට ආදාන සත්‍යතුමා පැහැදිලි කළා දුන්නාට පස්සේ මට හිතුණා මේ මගේ අකුසල කර්මයක් කෝපිනක් හෝ වෙන්න ඇති කියලා මට එකෙන් ගොඩාක් හිත හදාගන්න පුළුවන් වුණා මම ඒකේ ගැන හිතන්නේ නැතුව බොහෝ මායයන් මේ තියෙන දෙයක් කරගෙන තමයි ඉන්නේ මගේ විශාල ධනයක් හානුණා ලක්ෂ ගාණක් යන කෝටි එක විතර මුදලක් ඉතින් මම ඒක කොහොම හිත හදාගෙන මේ එනකොට යම් යම් අවස්ථා වල ඉඳලා තියෙනකොට මම ඉතින් බුදුරජාණන් වහන්සේ සියලුම මාළිගාවල් යසීසුරු ඔක්කොම දීලා උන්වහන්සේ පිළිගත් වන්නේ තුවානේ ඉඳගෙන බොහෝම කටුක ජීවිතයක් ගත කරානේ. ඉතින් මගේ මොකද්ද කියලා මම එහෙම සංසන්දනකන බුදු කෙනෙකු සමාන කරන්න බෑ මට. ඉතින් මම ඒ ගැන හිත හිතවම මගේ හිත සාමනය කරගතා. ඉතින් අර එතුමා කිව්ව ඒ කරුණු ටික මට බොහෝම වැදගත් වුණා. ඒක සමහර වෙලාවට මට ඉතින් මේ මගේ අර ප්‍රසද්දී සම්බොජ්ජංගේ සිත සැහැල්ලු වෙන ගතිය නැති වෙන ස්වභාවයක් තම යම් කිසි අවස්ථාවක මට දැනුණා. දැන් ඒක මට හරි බොහොම වැදගත් වෙනවා. ඒ වගේම මේ ධාම මාර්ගයේ දිගටම මේ කල්යාණ මිත්‍යයන් එක රැඳීලා ඉද්දි ටිකක් එක මේවා වුණාමත් අර අපේ තියෙන අර මේ ශක්තියක් වගේ තමයි මට මේ දැනෙන මේ කල්යාණ මිත්‍යයන්ගේ ඒක නැති වුණා මේ දවස් ටිකේ. ඉතින් මට ඒක මේ මාරි වේක ජීවිතයක් මේ දවස් ටිකේ ගත කරන නිසා ඒකත් එතුමාගේ මට ගොඩාක් ලොකු උපදේශයක් ලැබුණා. ඒ වුණත් මම දහම කොහොම හරි කරගන්න ඕනේ කියලා මේ දැන් අදිස්ථානය කරගත්තා. මට පුළුවන් තව සතියකින් විතර දිගටම රැඳෙන්න මේ දාසුසු කල්යාණ මිත්‍යයන් එක්ක. ඉතින් එතුමාගේ එක කාරණයක් මට කිව්වා අර දුමුල්ලන කතාව මගේ අර යම් යම් ගැටලු තියෙනකොට. ඉතින් එතුමායේ කියපු කාරණාව මට මගේ මහා ගෝපාලක සූත්‍රයේ කලින් මේ සාකච්ඡා මාර්ගයෙන් කියලා තිබුණා. ඒ කරුණ මට මේ ආකාරයට වැදගත් කෙනෙක් මට ඒදා හිතුණා. එතුමා මට පැහැදිලි කළා දෙන තුරුම ඉතින් මම බොහෝම කරුණාවෙන් ඒ කට්ටිය මේකට යොමු කරගෙන දැන් මේක මේ ධර්ම මාර්ගේ යන්න ගොඩාක් උත්සාහ කරන එතුමාටත් බොහොම පිං, කල්යාණ මිත්‍යාන්ටත් බොහොමත්ම පිං. මට ඇත්තටම කියන්න තියෙන්නේ දැන් සත්‍යතුමා කිව්වා වගේ දැන් අපි මේ කැතුලාන්තේම බලන්න තමන්ගේ ඇත්තටම දැන් රෝහිතස්ස සූත්‍රයේ කියලා තියෙනවා මේ බමනව සිදුවේ තුලින් තමයි මේක දැක ගන්න පුළුවන් කියලා. එතකොට දැන් අද තව අතරම නිකම් බුද්ධ ධර්මයේම පැහැදිලි කරලා දුන්නා වගේ දැන් මේ සූත්‍රයෙන් සත්‍යතුමා පුදුම විදියට ඒක මේ පැහැදිලි කරා. මේ අතන මම බොහොම ආසාවෙන් අහගෙන හිටියා. මේ ගොඩාක් පින් හැමෝටම මේ සාක්ෂාත් මේ විදියට මේ අපි සම්බන්ධ වෙන්න නිසා මම හිතන්නේ අපි හැම කෙනාටම ඒක මේ ලොකු මේ දවුවක් වෙන විදිය තේරෙනවා. මගේ අත්දැකීම නම් මම ඇත්තටම ගොඩක් වෙලාවට ඉස්සර හිතන් හිටියේ මේක මේ ගොඩාක් මේ ඈත තියෙන දෙයක් කියලා. දැන් අද වුණත් අර සත්‍යතුමා බොහොම කරුණාවෙන් පැහැදිලි කළ දුන්නා නෑ මේ හිතනවට වඩා බොහොම ළඟ තියෙන දෙයක්. මේක ඉතින් ඇත්තටම දැන් අපිට ඔය පාළි එහෙම තේරෙන්නේ නැති නිසා මේ සමහරක් අපි සමහරක් වෙලාවට අපි ඕක තේරුම් ගන්න එච්චර උත්සාහ කරේ නැති නිසා අපිට තේරුම් නැති වෙන්නත් පුළුවන් කියලත් මට දැන් දීගෙන යනවා. මොකද මේක දිගින් දිගටම ඒ කියන්නේ අපි කොහොම හරි මේ සත්තාව සමාධිය වගේ දේවල් ඇති කරන් යද්දී සමහර දේවල් එවන් කම් මේ අර ඒ කියන්නේ නිකම් අපිට ඇති වෙන දෙයක් වෙනවා. මම හිතනවා අන්තිමටම අපිට මේක ඒ වගේම නිර්වාණය වුණත් අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙයි කියන එකේ විශ්වාසයක් ඇති වෙනවා. මොකද මේ දැන් මම ඇත්තටම මේ ළඟදී දැනගත්ත ඒක ළඟදී දැනගත්තා කිව්වට මේ ළඟදී හිතපු දෙයක් තමයි දැන් අර අපි ආනන්තාරය පාප කර්ම ගැන අපි දැනගෙන තියෙනවා දැන් මොනවා හරි ඒ වගේ දෙයක් කරොත් අපි කිසිම අර මේ ගැප් එකක් නැතුව ඒ කියන්නේ අපි අපායටම ඇදගෙන යනවා කියන එක. ඒ වගේම දැන් මේ අපි හොඳ පැත්තට ගියොත් මේ ඒ වගේම නිර්වාණයම තමයි මේ අවසානය. ඒ කියන්නේ ඒ පැත්තට තමයි අපි මේක හිත දිගින් දිගටම දියුණු කරන්න ඕනේ. එතකොට දැන් අපි දාන සීල භාවනා කියන පැත්තෙන් අපි දානයත් සීලයත් අපි කරගෙන ගියා. නමුත් භාවනාව අපි කරනකොට තමයි මේක තේරෙන්නේ. මත්නම් මගේ නම් ඇත්තටම බොහොම අඩුවක් දැකීම් තියෙන්නේ. නමුත් ඒ අඩුවක් දැකීම් වලින් කියන්න පුළුවන් මේ කොයිතරම් දුරට අපිට මේ ඒකෙන් ප්‍රායෝගිකව මේ ජීවිතයේදී කොච්චර මේ ඒක පිටුහලක් වෙලා තියෙනවද කියලා මත්නම් මේ උදාහරණයක් දෙන්න පුළුවන්. නමුත් මම වැඩි කාලයක් ගන්නෑ. නමුත් මේ ඇත්තටම දැන් අද සූත්‍රයේ ඉතාමත්ම වැදගත් මම ඇත්තටම මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා බොහොම හිතුවට වඩා ලොකු දුරක් යන්න පුළුවන් වෙයි කියලා මේ අවුරුද්ද පටන් ගත්ත වෙලාවේ ඉඳලා මට ඒක හිතෙච්ච දෙයක්. තෙරුවන් සරණයි හැමෝටම අහගෙන හිටියට වැරදි දෙයක් කිව්වා නම් සමාව වෙන්න. කාමක මම, ද්වේෂ සහගත මම, ඊර්ෂ්‍යා කරන මම, අඳන මම, ආඩම්බර මම, එක විදිහ මම ලයනවනේ එක විදිහ. ඒ ඔක්කොම එකතු කරලා ඒ පෙළවම කහරියක්. ඉතින් අර මං ඒ රිට්‍රීට් භාවනා රිට්‍රීට් එකේ බොහොම කලක් තියදී ඉතින් තාම ඒවා මතක් වෙනකොට හැදෙච්චෙන් තරම් උතුම් ඒවා. එතෙන්දි මට මතක් වුණා කතාව කියපු නිසා විදික කල්යාණ මිතුරියා ටිකක් කන ඉතින් මේ ප්‍රශ්න අහන වෙලාවක් තියෙනවා හවසේ වෙලාවට ඉතින් ඒයි ආවි කියනකොට ඉතින් එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් සමහර ඇත්තෝ හිතා ගන්න බැහැ ඉතින් තරම් දුක්ක දුම්නාසයන් සිංගල් පේරන්ට්ස් ලයින් කොටේ ඇත්තෝ කියනවා එක්කෙනෙක් කිව්වා ඉතින් දරුවන් කොච්චර ආදේ නමුත් කරදර කෙනෙකුට එයා කිව්වා ඒක හොඳ නෑ මා කිව්වා කියන්නේ කොහොම හරි ඊළඟට එක්කෙනෙක් කිව්වා වගේ ප්‍රශ්න එනකොට අනිත් එක්කෙනා කියලා ආගේ දරු තුන් දෙනාම ඊට සති දෙකකට කලින් එයා ඔස්ට්‍රේලියාවෙන් ඇවිල්ලා තිබුණා මේ තිබුණේ සජනපත් මේ සාකච්ඡාවෙත් භාවනාපත් එයාගේ දරු තුන් දෙනා විකසත් දෙක්කෙන කලින් නැති වෙලා. නමුත් ඒ කිල්ලයි කියන කාටිත්තන්න බෑ. ඉතල බා අම්ම කෙන මොන තරම් දුකින් නමුත් අර සතියම කතා නොකර ඒකේ භාවනා අභ්‍යාස වලින් යෙදුනා. ඉතින් මොන සිතුවට දැන් අපි දැන් ප්‍රශ්න කියන මට මේ සිතුවිල්ලාව කියලා අපි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. සමහර ලියලත් ඉදිරිපත් කරනවා. අරය නිදහස් ඉන්නකොට ඒ අම්මට මොන තරම් ඔළුවට දුක දෙනවද ඇත්තේ. ඉතින් එහෙම බැලුවාම මොනවද මේ අපි මගේ දුක ගැන මං හිතන හැටි මොන දුකක්ද කියලා හිතෙනවා. ඉතින් ඒ වගේ දැන් ඒ ළඟට තව කෙනෙක් ආවා ඊට සති ගානක තෙහාදී අර ලොකු විශාල ගෝල්ඩ් ස්ට්‍රීට් එකේ වංචාවක් වෙලා ඩොලර් මිලියන ගානක් නැති වෙච්ච කෙනෙක්. ඒ අනම හිරිකය සම්පූර්ණයෙන්ම නමුත් ඒ ඇත්ති ඒ වගේ සාල ධනයක් සම්පූර්ණ යාගේ ඒ ෂෙයර් අපිට එහෙම නැතුව ගියා සත්‍යංශෝනේ. මේ සම්බන්ධයේ තියෙන බව කියන්නේ මුඛන් දිනව මතනවත් වරක් අපි ගමු දලුව සවස් නැහැ. තත්ත්වයට මාර්ගය ඒක තේරුම් ගත්තාම හරියනවා. එතකොට අර සම්පිපත්‍ය සම්පත්‍යත හැදෙනවා කියන්නේ ඒකයි. එතකොට ඒක සුදායක වෙන්න පටන් ගන්නවා. ඉතින් බොහොම පින් කල්යාණ මිත්‍රුණාට බොහොම පින් දරුවත් මාතත් නිරෝධ වේවා. කායිකාරිත් ලෞකික අදිෂ්ඨාන ප්‍රතුම් ආධ්‍යාත්මික අදිෂ්ඨාන ප්‍රතුම් හරියන්ති කියලා විශ්වයටම කියartifactId මේ වගේ දේවල් ආවා. මම දිය කරලා හැරලා කියලා හිටියාම හරියන හොඟච්චා. හරියනවා කියන්නේ අවස්ථාව උදාවේ. එහෙනම් අපි අතර කරමු. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරු නිර්මලයි, පිරිසිදු සිටින් මඳපැති ප්‍රසන්න කරමු. මේ ජීවිතේ මේ භවයේ මේ ශාරීරිය දරාගෙන සිටමෙන් කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්තා පියාණන් තරුණ යහපතම දකිත්තා. අපේ ජීවිතවලදී දානික දීපැත්මේදී කායික වේදනා, මානසික වේදනා, කායික දුක් කම්කටොළු, මානසික දුක් කම්කටොළු අනන්තයි අප්‍රමාණයි ලෙසින්ම ඒවා අනිවාර්යයි. අෂ්ටලෝක ධම්ම කිවේ ඒකයි අනිවාර්යයි. ඉන්නවනම් ඒකේනවා. ඒවම නැගෙන මතු වෙන තරමට ඒවට සතිමත්තු මොහොන දෙන්න තරම් චිත්ත ශක්තියක්, සද්ධා ශක්තියක් අපිට ජනිත වෙනවා. බුද්ධානුස්සති, දේවතානුස්සති, ඡාගානුස්සති සිහිපත්තියෝ. අපේ සිත්වල තවදුරටත් සද්ධා, විජය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මොහොකරා ගොස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍ය අන්ත මිතුරු මිත්‍රයන්ට යහපත් වූ නිබ්බාන අවබෝධය සඳහා උදව් කරන්නට, ඒ වගේම පරම ශාන්ත සුඛේ නිබ්බාන අපට අවබෝධ කරගන්නට, ඒ සද්ධා දිවියන් ඉන්ද්‍රියන්ගෙන් අපි සිත් පරිපූර්ණ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ ගෞරවනීය මේ පෘථිවිය හරහාය විද්‍යාන්ත ඉන්නේ සිද්ධාර්ථ ගෞතමයන් මහෞත්මයන් වහන්සේ නමක්. ඒ පුද්ගලය කායින්නේ ඒක පුද්ගලෝ විද්වේ දුර්ලභෝ ලෝකස්සන් එතන සම්මා සම්බුද්ධ සම්‍යක් සම්බුදුවරේ කායින්නේ නෑ. තා කෝටි මිලියන ගාන මේ පුළු ඇවිල්ලා බත් කාලා යනවා. ඒවා පුච්චල දාලා හැට කෝටු දාලා යනච්චර. ඒ වගේ කෙනෙක් එන්න අපිට හම්බුණා වහන්සේ නිසා උන්වහන්සේට අප්‍රමාණ බැතිසිතින් සෙනෙහසින් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආදරෙන් උන්වහන්සේට නමස්කාර කරමු. ඒ තථාගතයන් වහන්සේට, ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට, ඒ සිද්ධාර්ථ ගෞතම මහාසමයන් වහන්සේට අපේ ආදරණීය ශාස්ත්‍රඥ වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුද්ධ සරණයි, කල්යාණ මිත්‍රයන් වුණාට පින් බුදු සරණයි, බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ස